Buddhang, Buddhang, Buddhang, Vande. Dhammang, Dhammang, Dhammang, Vande. Sanghang, Sanghang, Sanghang, Vande. Buddhang, Dhammang, Sanghang, Vande. Homage to the Supreme Buddha, homage to the Dhamma, homage to the Sangha, homage to the Triple Gem. Namāmi Buddhaṃ guna sāgarantaṃ santā sadā huntu sukhi avērā kāyo jiguncho sakalo dugandho gacchanti sambe maranaṃ ahañca Namāmi Dhammaṃ sugatena desitaṃ santā sadā huntu sukhi avērā kāyo jiguncho sakalo dugandho gacchanti sambe maranaṃ ahañca Namāmi Sanghaṃ Muni Rāja Sāvakaṃ santā sadā huntu sukhi avērā kāyo jiguncho sakalo dugandho gacchanti sambe maranaṃ ahañca Buddho sarana deva sadaham sarana deva sangha sarana deva metum saranin jayam deva sadhu sadhu Sampurita pamita paramita balena Vidvansiyo kila kilesa Samoha jalam Jeneva landa arahaṃ Arehoti nāmaṃ Vandāmi buddha mamalaṃ Hadaye tapetvā Hondai Pinnutuni Panchasīle Samādhaṃ vanata namaskāre kiyana Homage to the Exalted One, the Worthy One, the Supremely Enlightened One. Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyam ti buddhaṃ saraṇaṃ gacchāmi Dutiyam ti dhammaṃ saraṇaṃ gacchāmi ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි For the second time, I go to the Buddha for refuge. For the second time, I go to the Dhamma for refuge. For the second time, I go to the Sangha for refuge. Tatiyanti Buddhaṃ Saranaṃ Tatiyanti Dhammaṃ Saranaṃ Gacchāmi Tatiyanti Sangham Saranaṃ Gacchāmi For the third time, I go to the Buddha for refuge. For the third time, I go to the Dhamma for refuge. For the third time, I go to the Sangha for refuge. Five phrases, Panchasila. Pānāti pātā vermane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to abstain from taking life. Adinnādānā vermane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to abstain from stealing. Kāmesu micchācārā vermane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to abstain from sexual misconduct. Musāvādā vermane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to abstain from false speech. Surāmeraya majjapamā dattānā vermane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to abstain from intoxicating drinks and drugs which causes heedlessness. Sadhu, sadhu, sadhu. Sadhavat vasanavanta pinnatuni. Ada dina me hemadenama me viharasthante karasi vela. Itama utum pinkamak, yutukamak, saha. ආධාරූපකාර කිරීමක් කරන්නට බලාපොරොත්තු වන්නේ එකතකින් මේ අත්හැංගී ජීවිතවලට පින කුසලිය දිනු කරගන්න ගමන් විශේෂයෙන්ම මේ දිනවල මහත් වූ වැසෙනයකට පත් වෙලා ඉන්න බුරුමෙහි ජනතාවට ඔබේ සැදැහැ සිතින් මෛත්‍රියෙන් ආදර කරන්නටයි බලාපොරොත්තු වන්නේ පින තුනේ ශ්‍රී ලාංකිකයේ ජනතාව විදියට අප කල්පනා කරලා බලන්න වටිනවා ඇයි අප මේ වගේ දෙයක් කළ යුත්තේ කියලා. එකතකින් බෞද්ධයන් විදියට අප ලෝකේ කොහේ හෝ කාට හෝ යම් අනතුරක් වුණොත් අපි ඊටාම කරුණාවෙන් ඒ සඳහා පිහිට වෙනවා. ඒක අපේ ලක්ෂණය. මිනිසියෙකුට විතරක් නෙවෙයි සදා සිව්පාවෙකුට අනතුරක් දුකක් වුණත් අපේ ලක්ෂණය තමයි අප පිහිට වෙනවා. සතු සිව්පාවන්ට විතරක් නෙවෙයි ගහකොළටත් අප පිහිට වෙනවා. ගහ කැළවල තිබුණොත් ඒ ගහ කෙලින් කළා ගහට කණුවක් හිටවලා අපි ගැට ගහනවා. ඒ තරම් අප ලෝකයේ වෙනුවෙන් ගහකොළ සතා සිව්පා වෙනුවෙන් හිතන අය. ඒක අපේ ලක්ෂණය. නමුත් ඒ අතරත් විශේෂයෙන්ම ඔබ දන්නවා මීට සතියකට කලින් බුරුමේට මහත් වූ වෙසණයක් සිද්ධ වුණා භූමිකම්පාවකින්. ඉතින් එහිදී මං හිතන්නේ 2000කට වැඩි පිරිසක් මිය ගියා. ඒ වගේම තවත් දහස් ගාණක් තුවාල වුණා. බොහෝ දෙනෙක් දුකටපත් වෙලා ගොඩනැගිලි විහාරස්ථාන රාශියක් සුණු විසුණුනා. භික්ෂුන් වහන්සේලා සිය ගාන අපවත් වුණා. ඉතින් බොහොම සංවේගදායී අවස්ථාවක්. ඉතින් ශ්‍රී ලාංකික ජනතාව විදියට අප මේ වෙලාවේ ඒ ඇත්තන් සමග ඉඳිමින් ඒ ඇත්තන්ගේ දුක සංවේගය බෙදා හදා ගන්නවා. ඒ වගේම ඒ රෝගාතුර වලට බෙස්නට පත් වෙච්ච අයට අප සෙත් සතන ආශිර්වාද කරනවා. මියගියට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවා මේ වෙලාවේ ඒ රටට ලොකු හානියක් වෙච්ච වෙලාවක්. ඉතින් අපට පුළුවන් මට්ටමින් මේ පිනතුන් බොහොම මහන්සියෙන් හරි හම්බ කරන ධනයෙන් පුළුවන් ප්‍රමාණයෙන් ඔබට ඔබ මේ උදව්වක් කරන වෙලාවක්. ඉතින් මේක ඉතාම වැදගත් අවස්ථාවක්. පිනතුනි, බුරුම රටත් ශ්‍රී ලංකාවත් අතර වසර 100 ගානක ලොකු අතීතයක් තියෙනවා. ඒ සම්බන්ධය තුනේ බුදුදහමත් එක්ක ඒ රටට විටින් විට මහනුක සම්පදා වරංගිය ශ්‍රී ලංකාවෙන්. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ ඇතැම් කාලවල උපසම්පදාව පිරිච්ච කාලවල ශාසනික මහත් වූ අනතුරු පත්තේ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට නැවත බුදුදහම රැගෙන ආවේ බුරුම දේශයෙන්. විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා අඩු වෙච්ච කාලවල එක එක නිකායවල හාමුදුරුවන්ල නැවත බුරුමෙට වැඩම කරලා බුරුමේදී උපසම්පදාව ලබාගෙන ඒ ලබාගත් උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙනවිල්ලා ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරලා අපේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනය යලි පෝෂණය කළා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන නිකායවල් වලින් නිකාය දෙකක් තියෙනවා, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය කියලා. අමරපුර නිකාය ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේ එක්තරා ස්වාමීන් වහන්සේලා කොටසක් බුරුම රටට ගිහිල්ලා ඒ අමරපුර කියන ප්‍රදේශයේදී උපසම්පදා ලබාගෙන ඇවිල්ලා පිහිටපු නිකාය තමයි අමරපුර නිකාය කියලා කියන්නේ. ඒ වගේම රාමඤ්ඤ නිකාය කියලා තියෙනවා. ඒ නිකායේ ස්වාමීන් වහන්සේලා මුලින්ම එය ආරම්භ කරපු ස්වාමීන් වහන්සේලා බුරුමෙට වැඩම කරලා එහිදී ලබාගත් උපසම්පදාව තමයි උපසම්පදා විදියට හැගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළේ. ඉතින් මෙන්න මේ කාරණේ නිසා පින්වතුනි අපිට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. විටින් විට තමයි බොහෝ ස්වාමීන් වහන්සේලා සිල්වත් ගුණවත් ශාසනයක් පෝෂණය කරන්න කියලා හිතාගෙන බුරුම රට සමග සම්බන්ධ ඇති කරගෙන ලොකු ආගමික සම්බන්ධතාවයක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා අවුරුදු 2500ක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී 1956 වර්ෂයේ සම්බුද්ධ ජයන්තියක් පැවැත්වුවා. අපි බුද්ධ ජයන්තිය කියලා කියන්නේ අන්න එහෙදී ලෝකෙම හිටිය තේරවාදී භික්ෂුන් වහන්සේලා බුරුමිට රැස් වෙලා 6 වෙනි ධර්ම සංගානක් පැවැත්වුවා. මුළු ත්‍රිපිටකයම මාස ගණන් සජ්ජහන කරලා සංස්කරණය කරලා නැවත ග්‍රන්ථවල සටහන් කරලා ලෝකෙම භික්ෂුන් වහන්සේලා එක මතයකට ආවා, මෙන්න මේකයි සංස්කරණය කරන ලද නවතම ත්‍රිපිටකය කියලා. සියලුම සංස්කරණ බලලා පුස්කොළ පොත් බලලා නැවත ඒ ත්‍රිපිටකය පෙරතිමිච්ච විදියටම එය දියුණු කරන්න උත්සාහ කළා. මෙන්න මේ කාරණේ නිසා පින්තුනේ බුරුමයත් ශ්‍රී ලංකාවත් සමග ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ ධර්ම විනය ඉගෙන ගන්න බොහෝ භික්ෂුන් වහන්සේලා බුරුමෙට ගිහිල්ලා බුරුමේදී තාම ගැඹුරින් විනයත් ඒ වගේම අභිධර්මයක් අධ්‍යයනය කරනවා. ඒ විතරක් නෙමෙයි, භාවනාව අධ්‍යයනය කරනවා. මේ රටේ සමහර විශ්වවිද්‍යාලවල බුදුදහම උගන්වනවා. ඉහළම විශ්වවිද්‍යාලවල බර්ක්ලි යුනිවර්සිටි, ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි, යුනිවර්සිටි ඔෆ් ද වෙස්ට්, හාවර්ඩ් යුනිවර්සිටි මේ වගේ ඉහළම තැන්වල බුද්ධිසම් උගන්වනවා. ඒ බුද්ධිසම් උගන්වද්දී ප්‍රථම උපාධියේ ඉහළම පරීක්ෂණ සඳහා ඒ වගේම මාස්ටර් ඩිග්‍රීස් කරනකොට මේ ප්‍රැක්ටිකල් කොටස කරන්න භාවනාව සඳහා එයාට ඇත් කරන්න බුරුමෙට. ඒ නිසා ලොකු සම්බන්ධයක් බුරුමයන් සමග තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා බොහෝ දිනක් පෝෂණය වුණේ බුරුම රටේ. ඔබ දන්නවා රේරුකණේ චන්දවිමල කියන හාමුදුරුවෝ. ඔබ බොහෝ පොත්පත් ඒ හාමුදුරුවන්ගේ කියවලා ඇති. ඒ හාමුදුරු බුරුම ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. බුරුමට ගිහිල්ලා බුරුම භාෂාව ඉගෙනගෙන ධර්ම විනය ඉගෙනගෙන නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා පොත්පත් රාශියක් ලියුවා. ඔබ දන්නවා ඒ ස්වාමීන් වහන්සේගෙන් කොච්චර සේවයක් වුණාද කියලා. ඒ වගේම ඔබ දන්නවා නාගුණේ අරියධම්ම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ වගේ බොහෝ ගිය ස්වාමීන් වහන්සේලා බුරුමට වැඩම කරලා බුරුමේදී ධර්ම විනය බණ භාවනා ඉගෙනගෙන ඒ ලබාගත් ශික්ෂණය රැගෙන ඇවිල්ලා තමයි ශ්‍රී ලාංකික ශාසනය සම්බුද්ධ ශාසනය පෝෂණය කළේ. එනිසා පින්නතුනි අපට ලොකු සම්බන්ධයක් බුරුමිය සමග තියෙනවා. ඉතින් අන්නේ අය මේ දුකට පත් වෙච්ච අවස්ථාව ඊටාම සංවේගදායී අවස්ථාවක ඔබත් ඒ අය සමගයකට ඉඳිමින් මේ කටයුතු වලට සම්බන්ධ වීම අපි සැබවින්ම අගය කරනවා. බුරුමේ කියන්නේ හුවාක් දියුණුම රටක් නෙවෙයි පින්නතුනි. නමුත් බොහොම ශ්‍රද්ධාවන්ත ජනතාවක් ඉන්න ප්‍රදේශයක් රටක්. ඒ සියලුම ස්වාමින් වහන්සේ උදේට පින්ඩපාති වඩිනවා. ලංකාවේ නම් සාමාන්‍ය ස්වාමින් වහන්සේලා 25000ක් 30000ක් විතර ඉන්නේ. නමුත් බුරුමේ සායනාසල ලක්ෂ 5කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඔබට හිතාගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඒ ස්වාමින් වහන්සේලා බොහෝ දිනේ උදෑසන පින්ඩපාති වැඩම කරනවා. ඒ රටේ හැම දිනෙකම උදේට අවදි වෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරන අදහසින් තමයි උදේට අවදි වෙන්නේ. එයාගේ ජීවිතයේ දවස ආරම්භ කරන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරලා. එයා උදේක් පිනක් විදියට විතරක් නෙවෙයි. තමගේ ජීවිතයට ආශිර්වාදයක් බ්ලෙසින් එකක් විදියට සැලකන්නේ උදෑසන ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීම සහ ඒ ස්වාමින් වහන්සේට තමගේ දෑතින් දානේ පූජා කිරීම. ඒ තරම් සැදහැවත් පිරිසක්. ඒ විතරක් නෙවෙයි රටේ පැවිදි වෙන සමහර අය ජීවිත කාලය පුරාම පැවිදිකම රැකගෙන ඉන්නවා. ඒ අතරේ තියෙන විශේෂත්වයක් තමයි හැම දිනෙකම ටික කාලයක් හරි පැවිදි වෙලා ඉන්නවා. අඩු ගානේ 3 මාසයක් හරි කුඩා කාලේ පාසල් කාලේ ඉඳන්ම එයා කලින් කල පැවිදි වෙලා එයාගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්නවා. මේකත් බුරුමේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. අන්න එවැනි සදහවත් අයගේ හදවතේ නැගිච්ච ශ්‍රද්ධාවෙන් තමයි එයා විහාර විහාරස්ථාන ඉදිකලේ. බලන්න දැන් මේ ප්‍රදේශයේ මේ පන්සල නේද? ආවහම කොච්චරනම් කෙනෙක් හිත පහන් වෙනවද? කොයිතරම් වියදමක් කැපවීමක් කළද එයා මේ මට්ටමට ගන්න. බුරුමේ, සියම, වියට්නාමේ මේ වගේ රටවල් අය ඔබ බලන්නේ පන්සලට ගිහිල්ලා පන්සල් තියෙන විදිය. කොයිතරම් කැපවීමක් කරනද එයාලා. එයාලා මිල මුදල් හරියම්ම කරන්න එක නෙවෙයි. එයාගේ දරුවන්ට පෝෂණය කරන වගේම ඒ හම්බ කරන ධනය සාසනයට අධ්‍යයක් පූජා කරන්න ඕන කියන හැඟීමෙම තමයි එයා මිල මුදල් හරියම්ම කරන්නේ. ඒ වගේම ජීවිතයේ ටික කාලයක් හරි පැවිදි වෙලා ඉන්න ඕන කියන ආධ්‍යාත්මික සිහිනය හිතේ තියාගෙන තමයි එයා තමන්ගේ හැම කටයුත්තම කරන්නේ. ඒ නිසා මේ අය බොහෝ විට දිනු වෙනවා පින්නතුනි. ඉතින් මේක අපි තවදුරටත් අපි හිතන්න ඕන කාරණයක්. මෙහෙම කරන රටක් වුණත් පින්නතුනි ඔබට ඇතැමිට හිතෙයි මෙච්චර බුදුදහම වැළඳගත්තෝ ශ්‍රද්ධාවන්තයි ඉන්න පින්කම් කරන රටක ඇයි මෙහෙම වෙසෙනක් වුණේ කියලා ඔබට ඇතැමිට හිතෙන්න පුළුවන්. පින්නතුනි මේක තමයි ජීවිතයේ ස්වභාවය කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් අද කාලේ විතරක් නෙවෙයි අතීතයේ පින්නතුනි ධර්මයේ හැසිරේ ඡායයට ජීවිතේ විවිධ අවස්ථාවල අනුතුරු සිද්ධ වුණා. ඒක බුද්ධ කාලේ ඉඳන්ම සිද්ධ වෙච්ච දෙයක්. ඔබ අහලති බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර සාක්ති වංශිකයන් ලොකු අනතුරකට පත් වුණා. විරුඩබ කියලා කුමාරයෙක් හිටියා. එක්තරා රජ කෙනෙකු කුමාරයෙක්. මේ කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ඥාතින් සමග ලොකු අමනාපයක් තිබුණා. අන්නේ අමනාපය නිසාම ඔහු ඒ සාක්ති වංශයට ලොකු හානියක් කරන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ 3 වාරක් උත්සාහ කළා මේ අනතුරෙන් සාක්ති වංශිකයන් බේරන්න. ඒ 3 අතාවේම මේ විරුඩබ කුමාරයා අර සාක්ති වංශයන් ඝාතනය කරන්න ආපු එක නවත්තලා නැවත මාලිගාවට ගියා. 4 වෙනි පාරටත් ආවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ බැලුවා ඇයි මෙච්චර වළක්වද්දි නැවත නැවතත් මේ විරුඩබ කුමාරයා මේ විදිහට යුද පිරිසක් සමග මේ සාක්ති වංශය ඝාතනය කරන්න එන්නේ කියලා කල්පනා කළා. මේ ආත්ම භාවය ආමනාප විතරක් නෙවෙයි පිනතුණි. මේ සසර පුරාම ආපෝ කර්මයක විපාකයක් විඳින අවස්ථාව. බුදුරජාන් වහන්සේ 4 වෙනි අවස්ථාවේදී ඉදිරිපත් උනේ නැහැ. එහෙදී ඒ මුළු සාක්‍ය වංශයකක් පිනතුනේ සමූල ඝාතනයට ලක් වුණා. බුදුරජාණන් වහන්සේගේ ඥාතිය. මහා නම සාක්‍ය ඇතුළු සාක්‍යයන් කිහිප දෙනෙක් හැරෙන්නට මුළු වංශයක් මේ විරුඩබ කුමාරයාකින් ඝාතනයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී පිනතුනේ. ෂණ්ඩ සාධාරණ ඥාන, දසබල ඥාන, යමක මහා ප්‍රාතිහාර්ය ආදී මේ සුවිශේෂ ඥානයන් තියෙන බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙන් මේ අනුතුට පත් වෙද්දී බුදුරජාන් වහන්සේටත් වළක්ව ගන්න බැරුණා පින්නතුනි. ඒ තරම් කර්මය ප්‍රබල වෙනවා. නමුත් බලන්න මේ සාක්‍ය වංශය කියන්නේ ඒ මට්ටමටපත් උනත් යා හිත පිහිටුවාගෙන හිටියා. සඳහන් වෙනවා බෞද්ධ අතීතයේ බෞද්ධ සාහිත්‍ය තුළ මේ සාක්‍ය වංශිකයන්ට පුළුවන්කම තිබුණාලු මේ විරුඩ කුමාරයෙක් යුද කරන්න. හැබැයි යුද්ධ කළේ නැහැ කියලා කියනවා. ඇයිකට හේතුව? බුදුරජාණන් වහන්සේ අපේ ඥාතිවරයෙක්. ඒ ඥාතිවරයෙක් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ නමට හොඳනේ අපි යුද්ධ කරොත් ඒ නිසා අපි නිහඬව මේකට මුහුණ දෙමු. නමුත් අපි අපේ හිත හොඳට පිහිටුවාගෙන ඉමු කියලා ඒ අය හිත හොඳට තියාගෙන ඉඳලා ඒ අය මිය ගිහිල්ලා මරණයෙන් පස්සේ හැමදෙනාම සුගතිගාමී වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සසර ගමනක යන පිනතුනේ අප ධර්මානුකූලව හිටියත් අපේ ශරීරයට ඕන වෙලාවක හානියක් වෙන්න පුළුවන්. හැබැයි ධර්මයෙන් තියෙන රැකවරණය තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරයන් කියලා කියන්නේ. ධර්මයේ රකින කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා කියන්නේ. සැබවින පිනතුනේ මේ ශරීරයට ලැබෙන ආරක්ෂාවක් විතරක් නෙවෙයි, අපේ හිතට ලැබෙන ආරක්ෂාවක්. අපේ ශරීරය ඕන වෙලාවක ලෙඩ දුකටපත් වෙන්න පුළුවන්, මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි අපේ හිතට හානියක් වෙන්නේ නැහැ. අපි මිය ගියත් මනුස්ස ලෝකෙම පහළ තැනකට යන්නේ නැහැ. අපි ඉපදෙන්නේ සුගතියක පිනතුනි. අන්නේ සුගතියක ඉපදෙන තරම් අපේ හිත ශක්තිමත් වෙනවා, පිලිසරණක් ලැබෙනවා අප දහම තුල හිටියොතින්. එනිසා අප විශ්වාස කරන විරට එය අනතුරකටපත් වුණත් එය සාංශාරික වශයෙන් එයට අනතුරක් නැහැ, උනේ නැහැ කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම පිනතුන ඔබ බලන්න හරියට මේට අවුරුදු 20කට කලින් ශ්‍රී ලංකාවට ලොකු අනතුරක් ආවා. සුනාමි වදුර. පින්නතුනි ඔබ දන්නවා ඒ සුනාමි ආවේ කොයි වගේ දවසකද කියලා? ඔබට මතකද? දෙසැම්බර් මාසේ පොහේ දවසක. පුර පසළොස්වක පොහේ දවසක මිනිස්සු සිල් අරන් හිටිය දවසකදී තමයි සුනාමි ආවේ. අනතුරට පත් වෙච්ච සමහර අය සිල් අරගෙන හිටපු අය. මේක තමයි පින්නතුනි ස්වභාවය. අප සිල්වන්ත ගුණවන්ත වුණත් ඇතැම් කර්ම තියෙනවා අපට වළක්වන්න බැරි ඒවා. සමහර කර්ම තියෙනවා අපට පාලනය කරන්න පුළුවන් ඒවා. සමහර ඒවා තියෙනවා බැරි ඒවා. ඒ නිසා පින්නතුනි එහෙම අනතුරකටපත් වුණත් අප සාංසාරික වශයෙන් අනතුරකටපත් නොවන විදිහට අපේ බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වලා තියෙනවා. අන්න ඒ නිසා අප මේෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන පින්නතුනි. ඔබ දන්නවා බුරුමේ කියන රට භූමිකම්ප ආයතන රටක් නෙවෙයි පින්නතුනි. ලෝකේ සමහර රටවල් තියෙනවා, ජපානය, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, ඒ වගේම කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වගේ ප්‍රදේශ ඕන වෙලාවක භූමිකම්පාවක් ඇති වෙන පුළුවන්. ඒ ඇතිවන භූමි ලක්ෂණ සහිත ප්‍රදේශවල තමයි ප්‍රදේශ පිහිටලා තියෙන්නේ. නමුත් බුරුමය කියලා කියන්නේ එහෙම භූමිකම්ප ඇති වෙන ප්‍රදේශයක් නෙවෙයි. එහෙම වුණත් බලන්න පිනතුනි මේ අනතුරපත් වුණා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපි හිතන්නේ අපිට බාහිර දේවල් වලින් ආරක්ෂාවක් ලැබෙනවා කියලා. එහෙම ලැබෙන්නත් පුළුවන් පින්නතුනි. හැබැයි එහෙම නොලැබෙන්නත් පුළුවන්. ඔබ දන්නවා පහුගිය කාලේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලස් වල ඇති වෙච්ච මහා ගින්න කොච්චර පිරිසක් පින්නතුනි තමන්ගේ දේපළවලට හානි වුණාද? කොයිතරම් පිරිසක් දුකටපත් වුණාද? අපේ ජීවිතවල පින්නතුනි ඕනම වෙලාවක ඕනම අවස්ථාවක ඕනම කෙනෙකුට ඕනෑම අනතුරක් ජීවිතේ වෙන්න පුළුවන්. ඒක අපි කලින්ම හිතලා තියන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ඒකයි. මහලුවෙන්, ලෙඩවෙන්, ප්‍රිය විප්‍රයෝග, අපේ ධනයට හානි ඕනම වෙලාවක අපිට වෙන්න පුළුවන්. අපි අද මෙතන ඉන්නවා, අපි ගෙදර යනකොට අපේ ගෙදර සියලුම දේවල් නැති වෙලා තියෙන පුළුවන්. මෙන්න මේ ජීවිතය අසාරත්‍යයට අපි කලින් සූදානම් වෙලා ඉන්නට ඕන. මානසිකව සූදානම් වෙලා ඉන්න පිණුතුනි. එහෙම නොවුනත් ජීවිතේ අනිවාර්යයෙන්ම අපට සිද්ධ වෙන දෙයක් තියෙනවා. අපි ඉන්න කාලේ අපසන්තකව දේවල් අපට හිමි නොවුනත් අප ජීවිතයෙන් සමුගන්න වෙනවා. කවක් හරි දවසක අපේ තියෙන සියලුම දේවල් කියලා අපේ දරුවන්, ඥාතීන්, දේපළ මේ සියල්ලක්ම අපේ ඇස් දෙක ඉදිරිපිට තියෙන මොහොතක අපේ ජීවිතය අංශ දවසක සියල්ලංගෙම වෙන් වෙනට අපට අවසාන වශයෙන් ඇස් දෙක පියාගෙන සිද වෙන මෙන්න මේ කාරණේ අපි කලින්ම හිතලා තියනට ඕන පින්නතුනි. විශේෂයෙන්ම මේ වගේ අනතුරක් පත්වෙච්ච වෙලාවේදී අපි කරුණාවෙන් එයට උදව්පකාර කරලා එයට සෙත් පතනට ඕන. ඒ වගේම මේ වගේ අනතුරු අනිත්‍යයට වෙන්න එපා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ඕන. අන්න එකෙන් අපට ලොකු ආශිර්වාදයක්, රැකවරණයක් ලැබෙනවා. අපට අනතුරු වෙන්න තියෙන අවස්ථාන් වා අඩු වෙනවා පින්නතුනි. එහෙන් අපි ඒ දේවල් සිදු කරගන්න අතරේදී අපි මානසිකව අනිත් පැත්තෙන් මේ සඳහා හොඳට සූදානම් වෙලා අපේ ජීවිත ගැන මීට වඩා ගැඹුරින් අවබෝධයෙන් ප්‍රඥාවෙන් බලන්ට අපි අපේ හිත හදා ගන්නට ඕන. මේක තමයි අපිට බුදුදහමෙන් ලැබෙන ප්‍රධානතම අනුශාසනය. ඉතින් අන්නේ සිතිවිලි ඇතුව ඔබ මේ උතුම් පින්කමට සහභාගී වුණේ මේ ප්‍රදේශයේ හැම දෙනාම සත්පුරුෂ පිරිසක් විදියට, කෘතවේදී පිරිසක් විදියට, විශේෂයෙන් ඔබට මේ ආගමික කටයුතු සිදු කරන්න ඔබට උපකාර කරන මේ විහාරස්ථානයේ ඒ අය බුරුම ජාතික අය. ඉතින් ඒ අය වෙනුවෙන් ඔබ කරන උපකාරයක් විදිහට ඔබ මේ දේ සිදු කරන්නේ. ඒ නිසා ඔබට මේ ඉතාම අනතුරුදායක අවස්ථාවේදී බුරුම රටට බොහෝ වැසනයක් දුකක් ඇති පැමිණෙන අවස්ථාවේදී ඔබ හදවතින්ම මේ සමග ඉදමින් එයට උපකාරවත් වීම පිළිබඳව අපි ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටු වෙන්නට ඕන. අප ඔබ අගය කරනවා. ඔබ මේ ගුණයට අප ප්‍රශංසා කරනවා. එනිසා අපි ප්‍රථමයෙන්ම සම්බුද්ධ පූජා පවත්වමු. පින්තුන් ඉතාම ශ්‍රද්ධාවෙන් ඔබේ දෑතින් සූදානම් කළ තියෙන මේ ඉතාම ලස්සන විසිතුරු සුවඳවත් මල් ප්‍රණීත ගිලම්පස මේ ආලෝකයේ සුවඳ දුන් මේ සියල්ලක්ම අප සරණ ගියේ අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන ඒ බුරුම රටේ භූමිකම්පාවීමේ ගිය හැම දෙනාටම මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. ඒ දුකට පත් වෙලා ඉන්න අයට ඉක්මනින් කායික මානසික සුවපත් භාවය ලැබීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ ඇයට නැවත තෙරුවනේ ආශිර්වාදයෙන් ඉක්මනින් එයාගේ ජීවිත ගොඩනගා ගන්නට සියලු ශක්තිය ආධාර උපකාර සැලසේවා. ඒ වගේම ඒ අනුතරට පත්වෙච්ච බිහෙර විහාරස්ථාන නැවත ඉදි කරන්නට මුළු ලෝකයම අයට ආධාර උපකාර කරන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුදු පූජා පවත්වමු. මේ උතුම් සම්බුදු පූජාවේ ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාටමත් සෙත සාන්තිය යහපත නිරෝගී භාවය සැලසේවා. මේ පින්වත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගතයේ හැමතින්ම සඵල වෙන්නට මේ උතුම් සම්බුදු පූජාවත් ආශිර්වාදයක් වේවා කියලා අපි මේ දුවල පුතාලටත් ඉතාම මෙසිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සන්න තනුපලා සං සංලාපදේසින් පනමේ විසා සං සංසාවිගං කේවල මෝහනසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාස සන්දස ගන්නාසිත පාපනසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගානින් සොචසාර වාසං සංවාර සංඝං අනමේ රසසං වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පෝජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පෝජේමි බුද්ධං කොසුමේන නේන පුඤ්ඤේන මේ තේන ච හෝතු පුප්පන් මිලායාති යතයි ධම්මේ කායෝ තථා විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියම් පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාසු අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයම් ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාසු මුන්තං අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාසු මුන්තං ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදු සදු සදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ චේවස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජාහිනෝති සැදැවත් වාසනාවන්ත පින්තුනි අද මේ රැස් වෙච්ච ඔබ හැම දෙනාම වෙනුවෙන් අප තෝරාගත්තේ ධම්මපදයේ කියන ග්‍රන්ථයේන ඉතාම වැදගත් ගාථාවක්. මේ ගාථාවේ තේරුම තමයි යම්කිසි කෙනෙක් සිල්වන්ත බවක් නැතුව භාවනාවක් නොකර අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා කිසියම් කෙනෙක් සීලවන්තව ධ්‍යාන වඩමින් හිතේ කෙලෙස් දුරු කරමින් එක දවසක් ජීවත් වෙනවා නම් අන්නේ ජීවත් වෙන එක දවස උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි එක දවසක් අවුරුදු 100ක් කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. දැන් ඔබ හුඟක් කැමතිනේ හුඟක් කලක් ජීවත් වෙන්න. ඒ සඳහා තමයි අපි හැමදෙන්නම කටයුතු කරන්නේ. වයස පින්නතුනි කොටස් කීපකට බෙදෙනවා. physical age, spiritual age, mental age කියලා. physical age කියලා කියන්නේ කායික වයස. අපේ උපැන්න සහතිකයේ තියෙන වයස. ඒ වයස වැඩි වෙනකොට අපි ඇත්තට කැමති නෑ නේද? වයස අඩුවෙම කියන තමයි කැමති අපි. දෙවෙනි වයස තමයි මානසික වයස. අප ගැන අප හිතන් ඉන වයස. ඇතැම් විට කෙනෙක් අවුරුදු 60ක් විතර වෙනවා. ඒ අවුරුදු 40ක් කියලා හිතන් ඉන්නේ. එහෙම තමයි වැඩ කරන්නේ. ඇතම් කෙනෙක් අවුරුදු 40ක කෙනෙක්, අවුරුදු 70ක කෙනෙක් වගේ තමයි මානසිකත්වයෙන් හිතන්නේ. අනේකට කියනවා මානසික වයස කියලා, mental age කියලා. ඒ වගේම තවත් වයසක් තියෙනවා, ඒ තමයි spiritual age, ආධ්‍යාත්මික වයස කියලා. අපි කොච්චර ආධ්‍යාත්මිකව පරිණතද කියන කාරණේ. මනසින් කොච්චර දියුණුද කියන කාරණේ. ඔබහලේදී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒහිදීකු පැවිදුක සම්බදා කියලා එකක් තිබ්බා. සත්‍යවිරිදී සාමණේරයන් වහන්සේ කෙනෙකුට හෝ බුදුරජාණන් වහන්සේ ඒව මහාන කියලා උන්වහන්සේගේ දකුණට දෙකරාට පස්සේ පින් තියෙන සමහර ස්වාමින් වහන්සේලටයි බුදුහන්දරිම සදාන් කරන්නේ. ඒ කුඩා ස්වාමින් වහන්සේ සිවුරු පෙරවිලා උපසම්පදාව පිළිටනවා. ඒ වෙලාවෙහි උන්වහන්සේ අවුරුදු 60ක කෙනෙක් වගේ පරිණත බවට පත් වෙනවා. එක කායික වයසේ වෙනසක් නෙවෙයි, ආධ්‍යාත්මිකව වෙන වෙනසක් පරිවර්තනය. අවුරුදු 60ක තියෙන පරිණත භාවයක් ඇති වෙනවා ඒ සත්‍යවිරිදි සාමණේරයන් වහන්සේට. ඒ වගේ ලොකු ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙනවා. ඒකට කියනවා මානසික වයස කියලා. අන්නේ මානසික වයසෙන් දිනු වෙන තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ මානසික වයස සැබැලිසම අපි දිනු කරගත්තොත් එදාට අපට අපේ කායික වයස දැනෙන්නේ නැහැ. එදාට අපට මානසික වයසක් කියලා එකක් දැනෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එදාට අපි රූපේ ඉක්මවල තියෙන්නේ. අද අපේ මනස බේස් වෙලා තියෙන අපේ මේ ෆිසිකල් බොඩියට. ඒ කායික අපේ ශරීරය ලෙඩ වෙනකොට අපි ඒ ලෙඩවීම මගේ කියලා ගන්නවා. ඒ ශරීරය මහලු වෙනකොට ඒ මහලු වෙන්නේ මම කියලා ගන්නවා. ඒ ශරීරය මරණයටපත් වෙනකොට ඒ මරණයටපත් වෙන්නේ මම කියලා ගන්නවා. ඒ දුක් ටික ඔක්කොම අරගෙන මෙන්න මේ වයසෙන් අපි බෙදෙලිනවා මේ පහළ මට්ටම්වලදී. නමුත් ආධ්‍යාත්මික වයසෙන් දිනනොත් ඒ පරිණත භාවයෙන් පිනතුනේ අපට සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සත්‍යවිද සාමණේරයන් වහන්සේ කෙනෙකුුණත් ඒ අවුරුදු 60ක ජීවිත පරිඥාණය ලැබෙනවා මේ ආධ්‍යාත්ම දියුණුවත් එක්ක. ඔබහලේදී ධර්මාශෝක රජතුමාගේ කාලේ සත්‍යවිද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා රජතුමා ඒ ස්වාමීන් වහන්සේට මාලිගාවට වඩින කිව්වා. වැඩලා සඳහන් කරනවා සුදුසු වාසනයක් බලා වාඩි වෙන්න කියලා. අශෝක රජතුමා කියලා කියන්නේ එවනට මුළු භාරතයේම යටත් කරගෙන හිටිය මහා ප්‍රතාපවත් අධිරාජ්‍යයේ. අන්නේ අධිරාජ්‍යයේ ළඟදී මේ සත්‍යවිරිදි කුඩා සාමණේර වහන්සේ සුදුසු අසුනක් බලා වාඩි වෙන කිව්වට පස්සේ උන්වහන්සේ කොහෙද වාඩි වුණේ? වාඩි වුණේ සිංහාසනයේ මත පින්නතුනි. ඒ තරම් පරිණත බවක් ඇති වෙනවා. ඔබහලේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සාමණේරයන් වහන්සේ වැඩම කළා. සත්‍යවිරිදි සාමණේරයන් වහන්සේ කෙනෙක්, එහෙත් උන්වහන්සේ පින්නතුනි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ කටයුතු උගා සංවිධානය කළේ මේ සත්‍යවිරිදි හාමුදුරුවෝ. ඉන්දියාවට වැඩම කරලා ධාතුන් වහන්සේ වඩම්මනේවා ඒ අවශ්‍ය සියලුම දේවල් ඉරිදි බලෙන් කරේ මේ සත්‍යවිරිදි හාමුදුරුවෝ. මෙන්න මේක තමයි ආධ්‍යාත්ම වයස කියලා කියන්නේ පින්නතුනි. ඔබේ හත්හැවිරිදි ළමයෙක් ඉන්නකොට ඔබට ඒ දරුවට කවන්න ඕන හැමදේම කරන්න ඕනනේ. ස්වාමින් වහන්සේ කෙනෙක් මේ වයසේදී පරිණතුනොත් පින්නතුනි ඔහු ලෝකයේ ඉහළම මට්ටමට ආධ්‍යාත්මික යනවා. මෙන්න මේ වයස වැඩි කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනාවලදී සිදු කළේ. අන්න ඊට හේතු වන දහමක් අප අහනවා නම් ඒ අහන දහම සවනානුත්තර කියලා දේශනා කළා. අපේ දේශවන් වලින් අහන උතුම්ම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිනතුනි මේ ධර්මයක් අනාවරණය කරන්න සසර බොහෝ කාලයක් පාරමිතා පිරුවා. සාර සංඝ කල්පලක්ෂයක් උන්වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලයි අපට මේ උතුම් දහමක් අනාවරණය කළේ. ඒ දහම අහනකොට පිනතුනි අපේ ජීවිතවල දුක සංතාපය දුර වෙනවා. අපේ සීල සමාධි ප්‍රඥා දිනු වෙනවා. ඒ දිනු වෙච්ච පමණට අපි වටිනා පුද්ගලයන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න. අපි බොහෝ විට හිතන්නේ අපි හුඟක් ඉගෙන ගත්තොත්, ඉහළ රැකියාවක් කරවතින්, හුඟක් ධනිය තිබුණොතින්, හුඟක් හොඳ දියුණු සිටිහක ලොකු ගියක් හදාගත්තොත්, නවීනව පන්නේ වාහනයක් පාවිච්චි කරොත්, අපි මුවා වටිනව කියලා හිතන්නේ. පින්නතුනි බුදුදහමට අනුව මේ දේවල් වලින් අපට සැබෑ වටිනකමක් ලැබෙන්නේ. අපි වටිනකම ලැබෙන්නේ අපේ හිත කොයිතරම් පිරිසුදු කරගෙන ඉන්නවද? අපි ලෝකයේ කොයිතරම් ඉහළ මට්ටමින් ඉහළ මානසිකත්වයෙන් ලෝකය ගැන හිතනවද? මානව දයාවෙන්, සත්ව කරුණාවෙන්, ප්‍රඥාවෙන් අප ඉහළම ලෝකය ගැන හිතනවද? අන්නේ හිතන ප්‍රමාණයට තමයි අපේ දියුණුව ඇති වෙන්නේ, අපේ වටිනකම වැඩි වෙන්නේ. අන්නේ වටිනාකම වැඩි වෙච්ච පමණට අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා පින්නතුනි. ඒ සතුට වැඩි වෙච්ච ප්‍රමාණයට අපට අපේ ළඟම ඉන්න අයටත් එහි ආශිර්වාදය, එහි ආනිසංස ලැබෙනවා. පින්නතුනි බලන්න අපට කොච්චර ධනිය තිබුණත් අපි මිය ගිහිල්ලා පෑය කිහිපයක් යනකොට අපේ ශරීරය ගෙදරින් අයින් කරනවා. අපේ පොතේ කොච්චර සල්ලි තිබුණත් අපේ ළඟ කොච්චර රත්රම් ආභරණ තිබුණත් අපේ දරුවන් 10 දෙනෙක් දොස්තරවරු ඉංජිනේරු වශයෙන් හිටියත් අපේ ගෙදර කොච්චර වටිනාකම තිබුණා, අපි පාවිච්චි කරන වාහනේ කොච්චර වටිනාකමක් තිබුණා, ඔබේ අත්වරලෝසුව ලක්ෂ ගණනක් වටින ඔරලෝසුවක් වුණා, ඔබ මිය ගිහිල්ලා පෑ ගානයි ගෙදර ඔබට තියන්නේ, ගෙදර මිය ගියොත් ඔබ ගෙදරින් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ මිය ගිහිල්ලා ඔබේ අවසන් කටයුතු කරලා අලු ටික ගෙදර ගෙනලා තියාගන්න කිව්වොත් ගෙදර කැමතිද? අනේ අපේ අම්මගේ මේ බස්මාවසේස් ටික අපි ගෙදරම තියමු ඈ, පින්නතුනේ කවුරුත් එහෙම තියාගන්න. මේකෙන් පින්නතුනේ අපේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. නමුත් පින්නතුනේ ආධ්‍යාත්මික කෙනෙක් දිනු නොතින් රහතන් වහන්සේ කෙනෙක් වුණොතින් ඒ රහතන් වහන්සේගේ කෙස් ටිකක් පින්නතුනේ මිනිස්යන් නෙවෙයි දෙවියන් ධාතු කරඬු වල දාලා වන්දනාමාන කරනවා. උන්වහන්සේගේ ශරීරයේ පොඩි කොටසක් ඇට කටුවක කොටසක් ධාතුන් වහන්සේලා කියලා රත්තරන් කරඬු වල දාලා gedare ඉහෙරම තැනින් තියලා වන්දනාමාන කරනවා. පිච්ච මල් පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා, ලස්සන සුවඳවත් මල් පූජා කරනවා. ඒ උත්තමයන්ට ඒ දේ පූජා කරන්නේ උන්වහන්සේලා හුඟක් ඉගෙන ගත්ත හිඳ නෙවෙයි. උන්වහන්සේලා උසස් කුලවල ඉපදිත නිසා නෙවෙයි. උන්වහන්සේලාගේ දරුවා හුඟක් ඉගෙන ගත්ත නිසා නෙවෙයි. උන්වහන්සේට හුඟක් සල්ලි මිල මුදල් තිබ්බ හිඳ නෙවෙයි. උන්වහන්සේලා ආධ්‍යාත්මිකව තමන්ගේ හිත ඉහළටම දිනු කරගත්තු නිසා. රහතන් වහන්සේ කෙනෙකුගේ ධාතුන් වහන්සේලා බාරගන්න ඕනම කෙනෙක් සූදානම්. බුදුරජාණන් වහන්සේගේ භස්මාවශේෂ ධාතුන් වහන්සේට බෙදෙන වෙලාවේදී ඒව ලබා ගන්නා කෝය අවසාන යුද්ධයක් කරන මට්ටමට ගියා. අපට මේ ධාතුන් වහන්සේලා දෙන්න කියලා. නමුත් අපේ මිය ගිහිපු දවසට අපේ දූ දරුවෝ එහෙම කියන්නේද? හැකිතා කික්මනින් මේක ගෙදරින් අයින් කරන්නයි බලන්නේ පින්නතුන් මේ ශරීරය. ඒක තමයි ලෝකේ ස්වභාවය. අපි ඒක තේරුම් ගන්නට ඕන. කවුරුවත් එක අමනාප වෙන දෙයක් නැහැ. ඔබත් එහෙම තමයි, ඔබේ අම තාත්ත ඥාති මිය ගිහිපු වෙන ඔබත් කරේ එහෙමයි. මෙන්න මේ ජීවිත යථාර්ථය ගත කරන අතරේදී අප කල්පනා කළ බලන්න වටිනවා. එහෙනම් ඔබ උදෑසන පටන් රාත්‍රී දක්වා, උපතේ පටන් මරණය දක්වාම මේ මහන්සි වෙන්නේ මේ වගේ ඔබට සලකන අයටද? ඔබ මෙච්චර මේ සලකන්නේ කියන එක ගැන ඔබට නැවත හතාවක් හිතලා බලන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔබ දැන් කරන වගකීම් යුතුකම් ටික කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ යුතුකම් වලට වඩා ඉහළ ගිහිපු දෙයක් ඔබේ ජීවිතය තුළ තියෙනට ඕන පින්නතුනි. අන්නේ දේ අපට හඳුනා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ කාලයක් පෙරම් පුරලා මේ ධර්මයක් අනාවරණය කළේ. අන්නේ ධර්ම අපේ ජීවිතේට ලැබෙනකොට පින්නතුනි අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු අඩු වෙනවා, හිතේ තියෙන කෙලෙස් අඩු වෙනවා, හිතේ සතුට සහනය දිනු වෙනවා. අපේ හිතේ ගුණධහමෙන් දිනු වෙන්න අප ළඟම ඇසුරු කරන අය අපට කැමති වෙනවා, අපට ආදරය කරනවා, එය අප නිසා සතුට වෙනවා. අපේ හිත දිනු වෙන්න අප ළඟම ඉන්න අයට අප සමග ඉතාම පහසුවෙන් ජීවත් වෙන පුළුවන්කම ලැබෙනවා. ඊයට තියෙන පීඩණය අඩු වෙනවා. අප සමග එකට ජීවත් වෙනකොට අනිත් අයට කරදරයක් නැහැ. අනිත් අය නිතරම බියෙන් සැකෙන් නම් ඉන්නේ. අනිත් අයට අපි ගැන අවිශ්වාසයක් නම්, අප ඉන්නේ කයට කරදරයක් නම් පින්නතුනි, ඒ කියන්නේ අපේ අභ්‍යන්තර අඩුපාඩු ගන්න තියෙනවා. අප ඉන්න පරිසරය, අපි ඉන්න ගෙදර ඉඳන් අප වැඩ කරන ස්ථානය, අප ඉන්න වාසය කරන සිටි එක, දක්වාම එයින් පටන් අරන් අප ඉන්න රට මුළු ලෝකයටම අපේ ශාන්තියක් සිදු වෙනට ඕන පිනතුන. අප ගැන අහන දකින අයට හිතේ කිසියම් විදිහේ සහනයක් සතුටක් ඇති වෙනට ඕන. අප ගැන සිහි කරනකොට යාට සතුටක් ඇති වෙනට ඕන. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ ජීවිතයට කරදරයක් ප්‍රශ්නයක් ආපු වෙලාවේදී කතා කරන කෙනෙක් මතක් වෙනකොට එයාට අපව මතක් වෙනට ඕන පිනතුන. අපි ඇසුරු කරන අයට ජීවිතේ කරදරකාරී අවස්ථාවකදී අඩුම ගානේ දුරකථනයෙන් කතා කරන්නට මට්ටමට අපි එයාට උදව් කරන්න ඕන. ලොකුවට මිල මුදල් වලින් උදව් කරන්න බැරි වුණත්, එයා අපේ ගෙදර ගෙනල්ලා තියාගන්න බැරි වුණත්, ආම වශයෙන් අප ළඟින්ම ඇසුරු කරන අයට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී දවස ඕනම වෙලාවක එයා කතා කරවත් ඉන්නේ. අපි එයා වෙනුවෙන් කතා කරන්න සූදානම් වෙන්නට ඕන වෙනතන. හැම දිනකටම මෙහෙම කරන්න බෑ. හැම කෙනා වෙනුවෙන් මෙහෙම අපිට කැප වෙන්න බැරි වෙන පුළුවන්. නමුත් අඩුම ගානේ ජීවිතය 4-5 දිනක් හරි අපි ඒ වගේ උදව් කරන්න ඉන්නට ඕන පිනතුන. අන්නේ අප උදව් කරන පිරිස වැඩි වෙනවා කියලා කියන්නේ අපේ දිනුවකින් කියන්නේ. අප ගැන අනිත් අය විශ්වාසය තියනවා කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් අපට දෙයක් කිව්වොත් අපි ඒක විශ්වාසයෙන් රකින්නට ඕන. අපි ඒක වෙනත් කෙනෙකුට කියනකොට අපි හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. එයාගේ ගෞරවයට, එයාගේ නිදහසට බාධාක් නොවන විදිහට අපි ඒ තොරතුරු හුමාරු කරන්න ඕන. අපිට යම් කිසි කෙනෙක් විශ්වාසවන්ත දෙයක් කිව්වොත් අපි ඒ විශ්වාසය රකින්නට ඕන කියලා තියෙනවා. විශ්වාසා පරමා ඥාතිය කියලා දේශනා කළා බුදුහාමුදුරුවෝ. විශ්වාසනීයත්වය තමයි ලෝකේ තියෙන උතුම්ම ඥාතිත්වය කියලා. බලන්න පින්නතුනේ, ඔබට ඔබේ ජීවිතයේ දුකක් ඇති වෙච්ච වෙලාවේදී ඔබේ නිවසේ ඉන්න අයට අමතරව ඔබට එහෙම විශ්වාසවන්තව කතා කරන කෙනෙක් ඉනවද කියලා බලන්න. ඒ වගේම වෙනත් කෙනෙකුට, ඒ වගේ ඔබ ළඟින් ඇසුරු කරන කෙනෙකුට ඒ වගේ කරදරයක් වෙච්ච වෙලාවකදී ඒ කී දෙනෙක් නම් ඔබට කතා කරලා ඔබෙන් උපදෙස් ගන්න කැමතිද? ඔබ සමගයේ දුක කියන්නේ එයා ඉන්නවද? ඔබ ගැන විශ්වාසයෙන් එයා ඒ තොරතුරු ඔබට කියන්න කී දෙනෙක් ඉනවද කියලා බලන්න. අප දහම තුලින් ආය කියලා කියන්නේ පිනොතුනේ මෙන්න මේ ප්‍රමාණය ටිකෙන් ටික අපේ ජීවිතේ වැඩි වෙන්නට ඕන. අපේ ආධ්‍යාත්මික දිනුවේ සාර්ථකත්වය කියන්නේ මෙන්න මේක. අපේ ආධ්‍යාත්මික දිනුවේ සාර්ථකත්වය කියන්නේ අපි සාමාන්‍යයෙන් දානයක් දීම විතරක් නෙවෙයි, පංචශීලයේ ආරක්ෂා කිරීම විතරක් නෙවෙයි, අපි ලොකු ආදර උපකාර කිරීම විතරක් නෙවෙයි, ලොකු පන්සල් හැදීම විතරක් නෙවෙයි. විශේෂයෙන් පින්නතුනේ ඔබ දන්න ඔබ නිතර සජ්ජහන කරන කරණීයමෙත සූත්‍රය. යම් සං සන්තම් පදං අභිසමෙච්ච, යම් ශාන්ත පදයක් කැමති නම්, මානසික නිදහසක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම්, අන්නේ බලාපොරොත්තු වෙන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ බුදුරජාන් වහන්සේ දේශනා කළා. සක්කෝ උජෝජ සූජෝජ, පටන් ගන්න එහෙමයි. දක්ෂ වෙන්නට ඕන. සාමාන්‍යයෙන් මිතුරන් හදා ගැනීම ඉඳන් අපේ ජීවිතේට දුකක් එනකොට අපේකට සාර්ථකව මුහුණ දෙන්න විදිහේ ස්කිල්ස් හදා ගැනීම දක්වා අතර පරාසය තුළ මේ ස්කිල්ස් ටික කුසලතා ටික අපි දිනු කරගන්නට ඕන. ඒක පටන් ගන්නේ කොමියුනිකේෂන් ස්කිල්ස් වලින්, සෝෂල් ස්කිල්ස් වලින්. මෙතනින් පටන් ගන්න මේ දේ අපේ ජීවිතේට බරපතල අනතුරක් එද්දී, අපේ ළඟම ඥාතියෙක් මිය යද්දී, අපේ ඇස් ඉදිරිපිට අප ජීවිතේ ඉතාම ආදරය කරන, ඉතාම කැමති කෙනාට ජීවිතේ අනතුරක් වෙනවා නම්, අන්නේ අනතුරක් වෙන මොහොතේදී ඒක ධර්මානුකූලව හිතලා අපට කොයිතරම් දුරට දහමෙන් තමන්ගේ හිත හදාගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලීපී පටාචාරා එක දවසේ මරණ හයක් සිද්ධ වුණා. අම්මා තාත්තා නැති වුණා, සහෝදරය නැති වුණා, ඇයගේ දරුවන් දෙන්න නැති වුණා, ස්වාමි පුරුෂයා නැති වුණා. එක දවසේ පින්නුතින මරණ හයක්. ඇය තමගේ ජීවිතයේ වඩාත්ම ආදරය කරපු ළඟින්ම හිටපු 6 දෙනා. බලන්න පින්නුතින අපේ ජීවිතේට අපි තාම ඉහෙලින්ම ආදරය කරන මේ වගේ පිරිසක් මිය ගියොත් අපේ ජීවිතේට කොයි වගේ මට්ටමක් ඒවිද? අපට හිතා ගන්නවත් බෑනේ. අපට ඇතැමිට හිතේ ඊට වඩා කලින් මම මැරුණා හොඳයි කියලානේ. ඒ තරම් දුකක් අපට ඇති වෙනවා. මේ තරම් දුකක් ඇහැට පේන කනට ඇහෙන කලින් මං ඊට කලින් මැරුණා නම් හොඳේ කියලා අපට හිතෙන්න පුළුවන්. ඒ තරම් සංවේගයක් හට ගන්නවා කියන තුන. එදා පටාචාරාවට ඇති වෙච්ච මේ මහා දුකෙන් ඇයි නිදහස් වෙලා මහරහත් මෙහෙණියක් බවට පත් වෙලා ඒ වගේම දුකෙන් හිටපු අනිත් අය දුකෙන් නිදහස් කරවන අභීත කාන්තාවක් උනේ පින්නතුනේ මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන. අරතරන් මහා දුකක් මේ ධර්මයෙන් දුරු කරගන්න පුළුවන් වුණා නම් පින්නතුනේ අද අපේ ජීවිතේට කිසියම් විදිහේ දුකක් සංතාපයක් තියෙනවා නම් ඒ දේ මේ ධර්මයෙන් දුරු කරගන්න බෑ කියලා ඔබ හිතනවද? අරතරන් මහා දුකක් දුරු කරගන්නට නැති කරගන්නට මේ ධම උපකාරී වුණා නම් අද අපට තියෙන ප්‍රශ්න මොනවද පින්නතුනේ? ඒ සියලුම දේවල් මේ සද්ධර්මය තුළින් දිනු අපට දුරු කරගෙන අපට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ජීවිත කාලයේ සැනසීමෙන් සතුටෙන් ජීවත් වෙන විතරක් නෙවෙයි, අපි කොයි මොහොතේ මිය ගියත්, අපි කොයි අනුතුරෙන් මිය ගියත් මරණයෙන් පස්සෙවත් දුගතිගාමී නොවන මට්ටමට අපේ ජීවිතවලට සුරක්ෂිතභාවය මේ ධර්මය තුළින් ලබා දීලා තියෙනවා පින්නතුනි. අනේ රැකවරණය, ඒ සුරක්ෂිතතාවය, ඒ පිළිසරණ අපි හැකි තාක් ඉක්මනින් අපේ ජීවිතයට උපරිම මට්ටමෙන් අපි ලබා ගන්නට ඕන. අර ඇති වෙච්ච අනතුර පින්නතුනි, බුරුමේහි ඒ අයට මියන්මාරයට ඇති වෙච්ච වසනය හෙට දවසේ අපේ ජීවිතය ඉරණ වෙන්න පුළුවන්. අපට එහෙම වෙන්නේ නැහැ කියලා කිසිම සාහිතිකයක් අපට දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි අනතුරට කලින් අපි අපේ ජීවිත හැකිතා කියලින් ධර්මය තුළට රැගෙන එන්නට ඕන අපි. අන්න හිදී තියෙන්න ඕන මූලික ලක්ෂණය තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියන කාරණය. ඔබේ ළඟ ඒ ගුණංගය තියෙනවා. ඔබ බණ සෝදානම්. ධර්මයක් ඇහෙනකොට තමන්ගේ දෙසවන් යොමු කරන්න පුළුවන් මනසක් ඔබට තියෙනවා. ඒක ලොකු දිනුවක් වෙනතුනි. ඒක ඒකාන්තකින් සසර ලොකු පිනකට ලැබෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේ තියෙන ඔබේ සත්පුරුෂකන් නිසා ඔබට ලැබිච්ච දෙයක් ඒක. ඔබ හැම දිනක්ම ඔබේ අම්මට තාත්තට සලකපු අය. අසරණ කෙනෙක් දැක්ක වෙලාවේදී පිළිහිට වෙන අය ඔබ. ඔබේ ස්වාමි භාර්යාවන්ට දරුවන්ට ඔබ මෛත්‍රියෙන් සලකන අය. ඔබට උගන්වපු ගුරුවරුන්ට ඔබට උදව් උපකාර කරපු අයට ඔබ කලමුණ සලකන අය. වෙනත් කෙනෙක්ගේ දුකක් ඇති වෙච්ච වෙලාවේදී ඔබ පිළිහිට වෙන අය. ගෞරවාන්විත උතුමෙක් දැක්ක වෙලාවේදී ඔබ පහන් සිතින් දැක එකතු කළ වඳින අය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දකින වෙලාවේදී ඔබේ දැහැට එකතු කළ ඔබ සැදැහැසිතින් වඳින අය. අන්නේ ඔබේ ගුණයට ලැබෙන ත්‍යාගයක් තමයි, gift එකක් තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මය ලැබිච්ච ගමම පින්නතුනේ අපේ ජීවිතයේ සම්පූර්ණම යාවිතු ගමන් මඟ අපට විවර වෙනවා. හරියට අන්ධකාර කාමරයක අපි ඉන්නකොට අපි මීට කලින් නොදකපු කාමරයක කළුවර කාමරයක අපි දාලා හිටියොතින් සම්පූර්ණ කරවලයි. අපි දන්නේ නැහැ මොන බඩුද තියෙන්නේ කියලා. දොරවල් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. බිත්ති කොහෙද තියලා දන්නේ නැහැ. බඩු මුට්ටු මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. කරවල කාමරයක අපි දැම්මොත් අපිට මොකක් වේද? අපි යහට මෙහට යනකොට බඩුවල හැප්පෙනව නේද? ඇඟ හැප්පෙනව. ඔළුව වදිනව. නොයෙක් දේවල් එනවා. මෙන්න මෙහෙම ඉන්නකොට පින්නතුණ කෙනෙක් ඇවිල්ලා ලාම්පුවක් පත්තු කරනවා, නැත්නම් ලයිට් එකක් දානවා, පහනක් පත්තු කරනවා. ලයිට් එකක් දාගම මොකද වෙන්නේ? අපට පින්නතුන් ජීවිතය ලැබුණා වගේ. අපි දන්නව මොනවද පෙරලෙන බඩු බාණ්ඩ, කොතන ගියොත් හැප්පෙන්නේ, කොතනින්ද මේ ශාලාවෙන් අයින් වෙන්නේ, දොරටුව කොහේද, වතුර බොන්න තියනන් තියෙන දේවල් තියෙනවද, කන්න බොන දේවල් මේකේ තියෙනවද, අපට ඔක්කොම පේන ගන්නවා අර ආලෝකය ලැබීමත් එක්ක. අන්නේ වගේ පින්නතුනි ධර්මය කියන එක මෙන්න මේ වගේ කරවලේ ඉන්න අපට ලැබෙන ආලෝකයක් වගේ. ඒ ආලෝකය ලැබිච්ච ගමන් මේ ආත්ම භාවය කරන්න ඕන දේවල් විතරක් නෙවෙයි පින්නතුනි, ගිය ආත්ම භාවලේවලුත් අපට ධර්මය තුළින් දැක ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ ජීවිතේට මොකද වෙන්නේ කියන එකත් අපට දැක ගන්න පුළුවන්. අපේ මියගිය ඥාතීන්ට වෙන දේත් අපට දැනගන්න පුළුවන්. අතීතයේ කිසියම් කෙනෙක් මියන් ඉන්නවනම් එයාගේ ජීවිතය අනාගතේ මොකද කියලා අපට ධර්මානුකූලව දැක ගන්න පුළුවන්. ඒ තරම් ජීවිතේට ආලෝකයක්, ආදර්ශයක්, අපට උපදේශයක් සපයනවා මේ ධර්මය තුළින්. අන්නේ දැක්මට ඒ දර්ශනෙට කියනවා සම්මාදිට්ඨි කියලා. සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා දේශනා කරනවා මේ සදහම් මග ආරම්භ ඉඳන් මේ අනේ සම්මාදිට්ඨියත් එක්ක. Right understanding. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මාදිට්ඨි හරියට අපේ ජීවිතේට ආලෝකයක් වගේ. වෙනත් විදිහකින් කියනවා නම් අන්ධකාර රාත්‍රියකට ඒ රාත්‍රිය පහන් වෙන වෙලාවේ නැගෙනහිරින් පායන සූර්යාලෝකය වගේ. සූර්යාලෝකය ලැබීම සමග මුළු ලෝකයක් එළිය වෙනවා. ගහකොළ පන දාලා එනවා. කුරුල්ලෝ නැගිටලා නාද කරනවා සින්දු කියනවා. අපි ඉක්මනට ආදීලා අපේ කටයුතු කරනවා ඉරව් පායනවත් එක්කම. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේට ලැබෙන සූර්යාලෝකය තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය තුන් ලැබෙන සම්මාදිට්ඨියෙන් අපේ මුළු ජීවිත ගමන් මගම ආලෝකවත් කරනවා. අන්න එහෙන් මොකක්ද අපට ලැබෙන්නේ? පළමුවෙම ලැබෙන අවබෝධය තමයි අපේ හිත මුල් වෙලා අප යමක් කරනවා නම් අපේ හිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් ලැබෙනවා කියන කාරණය. අප යමක් කරන්නේ හිත අපිරිසිදුව නම් අපේ අපිරිසුදු හිත නිසා අපේ ජීවිතේට දුකයි එන්නේ. අප හිත පිරිසුදු යමක් කයින් වචනයෙන් සිතින් කරනවා නම් ඒ හිත පිරිසුදු නිසා හිත ලස්සන නිසා අපේ ජීවිතේට එන්නේ යහපත් ප්‍රතිඵල. ඒ නිසා ජීවිතේ සැපේනවාද දුකේනවාද කියන එක අපව තීරණය කරගන්න පුළුවන්. මෙතෙන්ට තමයි අපේ ශ්‍රද්ධාවේ මුල්ම අවස්ථාව පිටන්නේ පින්නතුනේ. අපි මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්නේ මෙන්න මෙතෙන්ට. මොකටද? අප යමක් කරන්නේ හිත අපිරිසිදුව නම් අපි කරන දේෙන් අපට ඉන්නේ දුක ජීවිතේ. අපේ හිත පිරිසිදුව අප යමක් කරනවා නම් කියනවා නම් අපේ ජීවිතේ මොකක්ද වෙන්නේ? අපේ ජීවිතේට සතුට සැනසීම එනවා. ඒකට අපි කවුරුවත් කැමතිද ජීවිතේට දුක එනවට? ඉපදෙච්ච කවුරුවත් කැමති නෑ ජීවිතේට දුක එනවට පින්නතුනි. අපි හැමදේම කැමති, හැමදේනාම කැමති සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්න. අනේ එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි හැකිතාක් දුරට අපේ හිත ලස්සනට තියාගන්නට ඕන. ඒ හිතට හානියක් කරන්න කිසිම දෙනෙකුට ඉඩ දෙන්න හොඳ නෑ. අපි අපේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඒකට තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. සතිමත් බව කියලා කියන්නේ. අන්නේ හිත පොඩ්ඩක් හරි එහෙම ගියෝතින් හිත බලා ගන්න බැරි වුණෝතින් මොකද්ද වෙන්නේ? හිතට අකුසල සිතිවිලි ඇවිල්ලා අපට දුක දෙනවා. අන්නේ නිසා මේ හිත ආරක්ෂා කිරීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. සචිත්ත පරියෝධකණං කියලා කියන්නේ මේකයි. ඒ තමයි බුද්ධානුශාසනාව. මේක තමයි බුද්ධානුශාසනය. අපේ හිත ලස්සනට තියාගත්තු පමණට අපේ ජීවිතයේ සතුට ලැබෙනවා. අන්නේ හිත ලස්සන කරන මාවතේ ප්‍රධානතම අංගයක් තමයි සිල්වන්ත භාවය කියලා කියන්නේ. අපේ කායික වාචික සංවරය. විශේෂයෙන්ම පංච සීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් කියන මෙන්න මේ පහෙන් වැළකිච්ච ගමම පින්නතුනේ අපට ජීවිතයට එන තියෙන කරදර වලින් භාගයක්ම අඩු වෙලා යනවා. මේක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. මේක ඉතාම වැදගත් කාරණයක්. ඔබේ ජීවිතයේ කරදර කම්කටොළු වෙනව නම් ඒ එන වගේම භාගයකටම හේතුව තමයි මෙන්න මේ කරුණ පහෙන් එකක් හෝ කීපයක් හඩවීම. ඔබේ දරුවන් නිසා ඔබට දුකක්, කනගාටුවක්, බියක් සැකක් එනවා නම් එන්නේ මොකක්ින්දද? එන්නේ මෙන්න මේ කරුණ වලින් එකක් හෝ කීපයක් ඒ දරුවා අතින් කඩවීම. ඔබේ ගෙදර අසමගිකමක් වෙනවා නම්, ඔවුන් අතර අවිශ්වාසයක් එනවා නම්, වාද බේද හට ගන්නවා නම්, ඒකට මොකද හේතුව? පංචශීලයෙන් එකක් හෝ කඩවීම පින්නතුනි. එනිසා මෙන්න මේ පහ උපරිම ලෙස පවත්වා ගන්න උත්සාහ කරන්න. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීල වස්ස මහිතෝ. යම් කිසි කෙනෙක් දුස්සීලව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා බුදුහාමුදුරේ දේශනා කරනවා සිල්වන්තම කිසියම් කෙනෙක් එක දවසක් ජීවත් වෙන උතුම් කියලා. ඒ නිසා මේක හොඳටම හිතරගන්න පිණුතුනි මේක Tamante සාන්දෘෂ්ටික වශයෙන් දෙට දම වේදනිය වශයෙන්ම මේ ජීවිත කාලයම Tamante ආනිසංස ලැබෙන දේ. මේක සරල දෙයක් නෙවෙයි පිණුතුනි මේකට කියන්නේ පුඤ්ඤාභි සඳ කියලා පුණ්‍ය ගංගා පහක් කියලා කියන්නේ. මහා තින් උල්පත් පහක් කියලා කියන්නේ පංචශීල ආරක්ෂා කිරීම. මේක සරල දෙයක් නෙවෙයි පිණුතුනි. ඒ නිසා ඔබේ ජීවිතයේට තින් නැමැති උල්පත් පහක් තමයි පංචශීල ආරක්ෂා කිරීම කියලා කියන්නේ. ඒක රකින්න විතරක් නෙවෙයි පිණුතුනි හැමදාම හිතන්න දවසට එක විනාඩියක් හරි තමා විවේක තැනක ඉඳගෙන ඔබ හිතන්න මම මේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා හිතන්න. මේකත් එක ලොකු ආධ්‍යාත්මික දියුණුවක් තමන් ගෙනවා තමන් කරන වැඩ ඉගෙන ගන්න කෙනෙක් නම් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒව බලාගෙන ඉඳි දියුණු වෙනවා. හොඳ මිතුරන් ආශ්‍රය කරන කෙනෙක් නම් හොඳ මිතුරන් තමන්ට ලැබෙනවා. එයාගේ විශ්වාසය ගෞරවය දිනු වෙනවා. හැම තැනදීම පින්නතුනි තමන් අභිමානවත් කෙනෙක් ලස්සනට ජීවත් වෙන කෙනෙක් නැත්නම් අපි කියන්නේ ඩීසන් පිළිදෙඩ ජීවත් වෙනවා කියලා ඩීසන් කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ හොඳට ඇඳලා ඉන්නවා නම් කෙලින් ඇවිදිනවා නම් කොණ්ඩේ ලස්සනට තියනවා නම් හොඳ ඩීසන් කෙනෙක් කියලා අපි කියන්නේ නේද බුදුදහමේ හැටියට එහෙම වුණා කියලා ඩීසන් වෙන්නේ නැහැ පින්නතුනි ඩීසන් වෙන්න නම් පංචශීලය මත පිළිපදලා ඉන්නට ඕන ඒක තමයි ඩීසන් වීමේ පළවෙනි පියවර ඒ විතරක් නෙවෙයි මේ පංචශීලයෙන් ආරම්භ කරන මේ ගමනේදී අපේ ජීවිතයේ කොච්චර පංචශීලය රකින්නවාද රැකෙනවාද කියලා අපිට බලාගන්න පුළුවන් කිසියම් නිර්ණායකයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අප කිසියම් තීරණයක් ගනිද්දී අපි කොයිතරම් දුරට සතර අගතියට යන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන කාරණා. අපි කියන්නේ බයස් කියලා. කෙනෙක්ගේ චරිතයේ බලන ප්‍රධානතම දෙයක් තමයි එයා තීරණයක් තීන්දුවක් ගනිද්දී එයා කොච්චර ඡන්දයෙන් අගතියට යනවද ද්වේෂයෙන් අගතියට යනවද බයෙන් අගතියට යනවද මෝහයෙන් අගතියට යනවද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේ එක එක ස්වාමීන් වහන්සේලාට වගකීම් බාර දුන්නා. ගබඩාව බාර දෙන එක හාමුදුරු කෙනෙකුට දාන ආරාධනා බාර දෙන වෙනම හාමුදුරු කෙනෙකුට මේ වගේ එක එක තනතුරු බාර දුන්නා. එහෙම බාර දෙනකොට බුදුරජාණන් වහන්සේ කරුණු පහක් බලනවා. ඔබත් ඔබේ ගෙදර යම්කිසි වගකීමක් බාර දෙන්න කැමති නම් ඔබ වැඩ කරන ස්ථානයේ කිසියම් කෙනෙකුට තනතුරක් වගකීමක් බාර දෙන්න කැමති නම් ඔබ ඉන්න සමිතියක කෙනෙකුට වගකීමක් බාර දෙන්න කැමති නම් මෙන්න මේක තමයි බුදුහාඳුරු ගන්නපු පාඩම. මොකද පාඩම ඒ සම්බන්ධ කෙනාගේ උපාධි සහතික විතරක් නෙවෙයි පින්නතුනි එකක් තියෙන්න ඕන ඒක පස්වෙනි කාරණේ විදිහට තියෙන්නේ ඒ වෘත්තීය කුසලතාවය පස්වෙනි අංක විදිහට තියෙන්නේ ඊට කලින් කරුණු හතරක් තියෙනට ඕන මොකද කාරණා ටික මේ තනතුර මේ වගකීම බාර දෙන කෙනා කටයුතු කරද්දී ඔහුගේ කැමැත්ත අනුව ඔහු අගතියට යන කෙනෙක්ද නැද්ද කියලා බලන්න ඕන. ඔහු ඒක කරන්නේ තමන්ගේ කැමැත්තට මූලිකත්වයේ දීලා නම් ඔහු වැඩ කරන්නේ පක්ෂපාතීව. ඔහුගේ ඥාතීන්ට ඔහුගේ හිතවත් අයට පක්ෂපාතීව තමයි වැඩ කරන්නේ. ඔහු අකමැති අයට විරුද්ධව වැඩ කරනවා. ඒ නිසා ඔහු ඡන්දයෙන් අගතියට යන්නේ කෙනෙක් වෙන්නට ඕන. එතකොට පංචශීලයේ රකින්න කෙනාගේ ලක්ෂණය කොහොමද? ඔහු ඡන්දයෙන් අගතියට යන්නේ කියලා බලාගෙන කොහොමද? ඔහු කවදාවත් සොරකම් කරන්නේ නැහැ. ඔහුගේ ආශාව වු නැති කරලා නැහැ. ඔහුගේ ලෝභකම නැති වෙලා නැහැ ඔහුට. හැබැයි ලෝභකම තිබුණට ඔහු සොරකම් කරන මට්ටමට ලෝභකමක් නැහැ ඔහුගේ. සොරකමින් අගතියට යන්නේ නැහැ. ඔහුගේ රාගය තියෙනවා. ඔහු කාමභෝගී ජීවිතයක් ගත කරන්නේ. අභිසම ජීවිතයක් ගත කරනවා. හැබැයි ඔහු කාමයේ වර්ග හැසිරලා ඒ සීමා ඉක්මවල යන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. ඔහු ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ කියන්නේ මේකයි. ඒ වගේම ද්වේෂයෙන් අගතියට යන්නේ. ඔය යම් කිසි දෙයක් කරනකොට ඔහු තීරණයක් ගනිද්දී කේන්තියෙන් අමනාපය නිසා මේ මගේ හතුරේ මොහුට පාඩමක් උගන්වන්න ඕන කියලා ඒ තීරණයෙන් තීරණ ගන්නෑ ඔහු. ඔහුගේ ළඟ හිතේ ද්වේෂය තියෙනවා. ද්වේෂය පටිගිය සම්පූර්ණ දුර වෙන්නේ අනාගාමී වෙනකොට. සෝවාන් වෙච්ච කෙනාගේ ළඟත් අමනාපයේ තරහ නැගතිය තියෙනවා. හැබැයි ඔවුන් කිසි විදක ඒ ද්වේෂයෙන් පටිගයෙන් අගතියට යන්නේ නැහැ පිනුත. කොහොමද ඒක අපි බලගන්නේ? ඔහුගේ තිය අමනාපය තුනට ඔහු කිසි විදක සත්ව ඝාතනින මට්ටමට යන්නේ නැහැ. බොරු කියන මට්ටමට යන්නේ නැහැ. ඔහු කේලම් කියන මට්ටමට යන්නේ නැහැ. රළු මනස වචන කියන මට්ටමට යන්නේ නැහැ. මෙන්න මේ සීමාවල ඔහු ඉක්මවන්නේ නැහැ. මෙන්න මේක තමයි ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ කියලා කියන්නේ. ඒතොට කියනොත්නේ මෙන්න මේ පංචශීලයේ රැකීමත් එක්කම මෙන්න මේ කරුණු හතරේ පිළිහිටනවා. මොකද්ද? ඔහු තීරණයක් ගන්නදී කැමැත්ත නිසා, ඡන්දය නිසා අගතියට යන්නේ නැහැ, ද්වේෂය නිසා අගතියට යන්නේ නැහැ, ඒ වගේම බය නිසා. යම් තීරණයක් ගනිද්දී ඔබට වගකීමක් බාර දුන්නොත්, විශේෂයෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉදිරියට ඔබට ඇතැමිට වගකීම් ලැබෙනවා. ඔබට යම් කිසි තීරණයක් ගන්න වුණොත් ඔබ ඒ තීරණය බය නිසා නොගිනින්නේ. ඔබට ඒ තීරණය ගන්න වෙනවා. විධායක ශ්‍රේණියට වැඩිපුර වැටුපක් ගෙවන්නේ මෙන්න මේ තීරණ ගන්න නිසා. ඔහු බයෙන් අගතියට යන්නේ. බය නිසා ඔහු කළ යුතු දේ නොකරින්නෙත් නැහැ, නොකළ යුතු දේ කරන්නෙත් නැහැ. මෙන්න මේක වැදගත් කාරණයක්. ඊළඟට මෝහය නිසා. මෝහය කියන්නේ කාතකින් කර්මඵලය පිළිබඳව විශ්වාස නැතිකම. ඔහු කුමන දෙයක් කරත් ඔහු කර්මෙ මත පිහිටලා මම මේ කරන දේවල්ට මටම විපාක විඳින්න ඕන කියනක ඔහු දන්නවා. ඒ නිසා තීරණයක් ගනිද්දී ඔහු මෝහයෙන් අගතියට යන්නේ කිසි විටක. මෙන්න මේ කරුණ හතරෙන් යුක්ත වෙන්නට ඕන කිසියම් සාර්ථක නිවසක තීරණ ගන්න කෙනෙක් නම් විශේෂයෙන් අම්මා තාත්තා දෙන ගලඟ මේක තියෙන්නට ඕන. සමිතියක නිලයක් තලයක් දරනවා නම් මේක තියෙන්නට ඕන. ආයතනයක වැඩ කරනවා නම් මේක තියෙන්නට ඕන. පාසලක උගන්වනවා නම්, විදුහල්පතිවරයෙක් නම්, ප්‍රධානියෙක් නම්, කිසියම් ආයතනයක මෙහෙවන කෙනෙක් නම් මෙන්න මේ සතර අගතියෙන් අගතියට නොගියපු කෙනෙක් වෙන්නට ඕන. ඒ කියන්නේ ඔබ පංචශීලය මත පිළිපදින වැඩ කරන කෙනෙක් වෙන්නට ඕන. පස්වෙනි කාරණිය තමයි, මුල් කරුණු හතර තමයි සතර අගතියට යන්න හොඳ නැහැ. පස්වෙනි කාරණිය තමයි ඒ අදාළ කාර්ය කරන දක්ෂ වෙන්නටත් ඕන. ඔහු වගකීමක් බාර දෙනවා නම්, අපි කියමු සල්ලි එකතු කරන්න කිසියම් වෙලකට බාර දෙනවා නම්, ඔහුට අඩු ගන්න එකතු කිරීම අඩු කිරීම හරි පුළුවන් වෙනවා. ගණන්වත් හදාගෙන බැරනම් කොහොමද ආධාර එකතු කරන්නේ නේද? අන්නේ එතන සරල දේ ඉඳන් යම් කිසි කෑමක් උයන දෙනවා නම් කෙනෙකුට, යාට හොඳට කෑම උයන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. පිරිස ඒකරාශී කරන්න බාර දෙනවා නම් ඌට ඒක පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. යම් කිසි පිරිසට උගන්වන වගකීම බාර දෙනවා නම් ඒ අදාළ දේට වෘත්තීය වශයෙන්, ඒ වගේම අධ්‍යාපනික වශයෙන් ඔහු ඒ දෙයට සුදුසෙක් වෙනටත් ඕන. මෙන්න මේ කරුණු පහ තමයි පිනොත්නි කිසියම් කෙනෙකුට වගකීමක් බාර දෙනකොට තියෙන ලක්ෂණ. එනිසා ඔබ විශේෂයෙන් සමාජගත ජීවිතය ගත කරද්දී, ගෘහස්ත ජීවිතය ගත කරද්දී ඔබේ හිතේ තියෙනට ඕන ඒ පුද්ගලයන් ඇසුරු කරනකොට කාටද මේ වගකීම බාර දෙන්න පුළුවන්කම තියෙන්නේ? ගෙදර වත්ත පිරිසිදුව තියාගන්න නම්, මල්ගස් හොඳට වාකල්ල ඒව මේන්ටේන් කරන්න පුළුවන් නම් කොයි දරුවටද මේක බාර දෙන්න පුළුවන්? ගෙදරට හොර හතුරන්ගෙන් ගෙදර බේර ගන්න ඕන නම් ඒ වගකීම බාර දෙන්න ඕන නම් කාටද බාර දෙන්න සුදුසු එකට? ගෙදර හදිසියකට කෑම ටිකක් උයන්න ඕන නම් ඒ වගකීම කාටද බාර දෙන්න පුළුවන්? සමිතියක ආධාරය ගොඩ කරනවා නම් කාටද ඒක බාර දෙන්න පුළුවන්? ඔහු කැමැත්තෙන් අගතියට ගියොත් ඔහු සොරකම් කරන සමහරලාට. එනිසා අන්න ඒ දේවල්ට දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ සතර අගතියට නොයම, ඒ වගේම අදාළ කාර්යයට තියෙන දක්ෂතාවයක් තියෙන මෙන්න මේ පහ වැදගත් වෙනතුනි. බලන්න ධර්මය තුළින් අපට කොච්චර මාර්ගයක් ඉවර කළද මේ පොඩි දේ වුණාට පින්නතුනි, මේකෙන් ලොකු පණිවිඩයක් අපට දෙනවා. මෙන්න මේ සිල්වන්ත භාවයේ පින්නතුනි, සිල්වන්ත භාවයත් එක්ක ඔහු සතරගතිය මිදිච්ච කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ කටයුත්ත කරන්න ඔහු දක්ෂ කෙනෙක් වෙන්නට ඕන පින්නතුනි. අපි හැම දිනාටම හැමදේම බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රධාන දේවල් ටිකේදී දක්ෂ වෙන්නට ඕන පින්නතුනි. මේ පින්නතුනි උඹ දෙනෙක් ඒ වගේ දක්ෂතා තියන අය. විශේෂයෙන් මේ වගේ රටකට එහෙම නැතු වෙන්නත් බෑනේ නේද? ලෝක ගෝලයේ සම්පූර්ණ භාගයක් අනිත් පැත්තට හරවලාව නේද? ඉතින් ඒක යුරෝපයට යනකොට වඩා අමාරු යෝබයිපෙදිච්ච රටෙන් සම්පූර්ණම අනිත් පැත්තේ වැඩිපුරම දුරම කාලයක් තියෙන රටට ඔබ මේ ඇවිලින්නේ. ඒ දක්ෂතාවය නිසා මේ භාවය. අනේ දක්ෂතාව ටික තවත් අපි දිනු කරගන්නට ඕන. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ දක්ෂතාව නිසා ඔබ අධ්‍යාපන හුඟක් ඉදිරියට ගියා. ලෝකෙම ගුවන් දුර රටකට ආවා. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. විතරක් නෙමෙයි පින්නොත් අපි ගුණ දහම් වලිනොත් වෙනත් කිසිදු කෙනෙකුට නොදෙවෙන විදියට අපි ඉහළම මට්ටමින් ගුණ දහම් වලින් අපි පෝෂණය වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ඒකට. අපි ගුණ දහමින් බබලන්නට ඕන පින්නතනි. අපි ලස්සන හිතක් ඇති කරගන්නට ඕන. අපි ඇසුරු කරන ඇයට අපි නිසා යහපතක් වෙන්නට ඕන, සතුටක් ලැබෙන්නට ඕන. යාට කරදරයක් වෙච්ච වෙලාවේදී අපව සිහිපත් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. අන්නේ වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතය සාර්ථකයි කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ දේවල් පාවිච්චි කරලා අපේ තියෙන මෙන්න මේ දක්ෂතාවලදී සක්කෝ කියලා කියන්නේ දක්ෂතාවය. අන්නේ දක්ෂතාවයේදී පින්නතුනි අපි කරන දේවල් වලින් වැඩි පිරිසකට වැඩි කාලයක් යහපතක් සිදු වන දෙයක් වෙන්නට ඕන. ඒ වගේ මේ සඳහා ප්‍රධානතම හැකියාවක් තමයි වර්තමානයේ අද සලකන ප්‍රධාන ස්කිල්ස් දෙකක් තියෙනවා. අධ්‍යාපනයේ වර්තමානයේ ප්‍රධාන වශයෙන් බලන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි කිසියම් කෙනෙක් වැඩ කරද්දී අනිත් අය සමග වැඩි පිරිසක් සමග කොයිතරම් සහයෝගයෙන් සමාජ කුසලතාවයෙන් එයා ඉන්න දක්ෂද කියන කාරණේ. වැඩි පිරිසක් සමග සුහඳව කිසියම් යහපත් වැඩක් කරන්න කොච්චර දක්ෂද කියන කාරණා. ඒක එක කාරණේ. දෙවනි කාරණේ තමයි යම් කිසි වැඩකට අවධානය යොමු කරලා වැඩි කාලයක් ඉන්න කොච්චර දක්ෂද කියන කාරණා. වර්තමානයේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධානතම කුසලතා දෙකක් වෙනතනේ. හුඟක් උපාධි ගත්තා කියලා, හුඟක් මාස්ටර් ඩිග්‍රීස් තියේ කියලා, ඩොක්ටරේට් එකක් හෝ දෙකක් තිබුණා කියලාම දක්ෂ වෙන්නේ නැහැ. වර්තමාන ලෝකයේ අධ්‍යාපනයේ ප්‍රධාන ස්කිල්ස් දෙකක් විදිහට සැලකන එකක් තමයි කොමියුනිකේෂන් ස්කිල්ස්, සෝෂල් ස්කිල්ස් and attention. කිසියම් දෙයකට අවධානය යොමු කරලා කොයිතරම් වෙලාවක් එයා ඉන්න දක්ෂද කියන කාරණා. හැබැයි නරක දේවල්ට නෙමෙයි හොඳ දේවල්ට. ඒ වගේම බඩු භාණ්ඩ පාවිච්චි කළ ඩිවයිසස් පාවිච්චි කළ ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඩිවයිසස් නැතුව තමන් එක්ක තමන් අවධානයෙන් කොච්චර ඉන්න වෙලාවක් දක්ෂද කියන කාරණා. අද පිනතුනි ලෝකයේ අද හැම තාක්ෂණයක්ම දිනු කරන්නේ අද උපරිම තාක්ෂණය පාවිච්චි කරන්නේ ලෝකයේ ධනෙ උපයන්නේ. ඒ ධනෙ උපයාසි බලන්නේ ඒ ඉදිරිපත් කරන නිර්මාණයේ ඩිවයිස් එක හෝ කිසියම් දැන්වීම වැඩි කාලයක් වැඩි පිරිසක් අහන්නට මොකද්ද පාවිච්චි කරන්න ඕන ක්‍රමවේද කියන එක තමයි අද මුළු ලෝකෙම අය කරන පරිශ්‍රම. අද බලන්නේ අවධානයේ දිනු කරන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණ තමයි අද මුළු ලෝකෙම පෙනෙමිලා ඉන්නේ. ඒ නිසා ඇටෙන්ෂන් එක දගන්න තමයි අද උත්සාහ කරන්නේ. ඒ නිසා අප දක්ෂ වෙන්නට ඕනේ ඒ ඇටෙන්ෂන් එක තමන් වැඩිපුර පොතෙන්ටද යොමු කරන්න කියන එක ගැන අපි දක්ෂ වෙන්නට ඕනේ. ඔබ වෘත්තියක් කරන්න කෙනෙක් නම් ඒ වෘත්තියට අදාළ පරිශන අධ්‍යයන රිසර්ච් ඒව සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕන එක පැත්තෙන්. ඔබ කිසියම් වෘත්තියකින් ඉදිරියට යන කැමති නම් ඒ විෂයට අදාළ අලුත්ම පරිශන මොනවද? ඊට අදාළ අලුත්ම ජොබ්ස් මොනවද? ඊට අදාළ ඉහළම විද්වතුන් මේ වෙලාවේ ලෝකේ කොහෙද ඉන්නේ? ඊට අදාළ ඉහළම යුනිවර්සිටිස් මොනවද තියෙන්නේ? ඊට අදාළ ඉහළම ප්‍රොෆෙසර්ස්ලා දැන් මේ වෙලාවේ කොහෙද ඉන්නේ? ඔබ ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නට ඕන. ඒ හැම දෙයක්ම ඔබට ඉන්ටර්නෙට් එක හරහා බලන්න පුළුවන්. ඒ ගිහිල්ලා මුණ ගැහෙන්න ඕනේ නැහැ. ඒ අදාළ ශාස්ත්‍රයේ ඉහළම පරිශන මේ වෙලාවේ මොනවද කියන එක ගැන ඔබ අවධානයෙන් ඉන්නට ඕන. අන්න ඒක වැදගත් කාරණයක්. මෙන්න මේ කුසලතා ටික ඇති කරගෙන පින්නතුණී ළඟට යනකොට මේ සක්කෝ කියන කාරණයෙන් පස්සේ ළඟට එන්නේ උජෝච සෝජෝච කියන කාරණය. අවංක වෙන්නට ඕන, වඩාත්ම අවංක වෙන්නට ඕන කියන කාරණේ. එකක් තමයි අප සමාජගත ජීවිතය ගත කරද්දී අපි අනිත් අයට අවංක වෙන්නට ඕන. අපි යමක් කියනවනම් ඒ කියන දේ අනුව වැඩ කරන්නට ඕන. අපි කරනවනම් කරන දේ තමයි අපි කියන්න ඕන. වචනයට අනුව වැඩ කිරීම, වැඩ කිරීමට අනුව කතා කිරීම. මේක පින්නතුණි පංචශීලය මත පිළිපදලා අපි අවංක වෙන ක්‍රමය. දෙවනි එක තමයි උජෝච කියලා එක වතාවක් කියලා බුදුරජාණන් වහන්සේ නැවතුනේ නැහැ. සූජෝච කියලා නැවත වතාවක් දේශනා කරනවා. අපි ලෝකයට අවංක වෙලා විතරක් නෙවෙයි, අප යමක් කරද්දී අපි අපිටම අවංක වෙන්නට ඕන. මං මේ දේ කරන්නේ මොහකටද කියලා. ගමනක් යන්න ගියත් කාට හරි උදව්වක් කරනවා නම් හරි, කෝල් එකක් ගන්නවා නම් හරි, මොනවා කළත් තමන් ඒක කරන්න කලින් හිතන්න මම මේක කරන්නේ මොකටද? මේක කිරීමෙන් මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. මේක තමයි මූලිකම දේ. මේක තමන් තමන්ට අවංක වීම කියන කාරණා. මෙතෙන්ට ආවට පස්සේ පින්නොතුනි අපට ලේසියෙන් ගැලවෙන්න බෑ. මොකද අපේ හදේ සාක්ෂිය දන්නවා තමන් මේක කරන්නේ මොකටද කියලා. මෙන්න මෙහෙමින කරාට තමයි යන්තං සන්තං පදං අභිසමෙච්ච කියලා යම් කිසි ශාන්ත පදයක් කරා යන කැමති නම් අන්න ඒ කෙනාට නිවෙන සැනසෙන මාවතේහි දොරගුළු විවර වෙලා රෙඩ් කාපට් එකක් රතු පලසක් දිගහැරෙන්නේ මෙන්න මේ ගුණාංග තියෙන කෙනාට. මෙතෙන් තැනකම් පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මගේ දොරටු ඇරෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්ට නාවත් කෙනෙකුට පංචශීලය රැකලා දන් දීලා සුගතිගාමි වෙන්න පුළුවන්. සුගතිගාමි වෙන්න බාධාවක් නැහැ. හැබැයි යන්තං සන්තං පදං අවිසමෙච්ච කියන යම් කිසි ශාන්ත පදයක් කැමතිනම් නිවෙන සැනසෙන මාවතට එන්න කැමතිනම් සුවානදී මඟපරලාභී උතුමන්ගේ ඒ නිවෙන සැනසෙන ආධ්‍යාත්මික ගමන් මඟට ඔබ පිවිසෙන කැමතිනම් මෙන්න මේ දක්ෂතාවයත් එක්ක යන මේ උජෝච සෝජෝච කියන ගුණාංග දෙක අනිවාර්යෙන් තියෙනට ඕන. වැඩක් කරද්දී අපි ලෝකයට අවංක වෙන්නට ඕන ලෝකාධිපතේ විදියට. අනිත් පැත්තෙන් තමන්ට අත්තාධිපතේ විදියට ධම්මාධිපතේ විදියට තමන්ගේ අභ්‍යන්තරයෙන් අහලා බලන්න තමන් මේක මොකටද කරන්නේ කියලා. අනිත් ඇගේ රෙකමෙන්ඩේෂන් ඕනේ අපිට. ඇතැම් විට බාහිර ලෝකයේ අපිට අපව හොඳයි කියලා අගය කරන්න පුළුවන්. හැබැයි අපේ හිත දන්නවා අපි මේක කළේ අවංකව නෙවෙයි කියලා. එතකොට අපට ඇත්තෙම නියම සැනසීමක් නැහැ. පිරිස මැද්දේදී බොහොම වීරයෙක් වගේ ප්‍රශංසා ලබලා ඉන්න පුළුවන්. හැබැයි හැමදාම එහෙම පිරිස මැද්දේ ඉන්න බෑනේ නේද? ගෙදර එන්න වෙනවා. ගෙදර ඉල තමන් තනි වෙනෝනේ. තමන් තනියෙන් තමන් ගැන තමන් හිතන වෙලාවක් එනවා. ඔන්න එතකොට ඇතුළේ ඉන්න පුද්ගලයා ඉස්සරහට එනවා තමන් ළඟ. ඒ පුද්ගලයාගෙන් තමන්ට බේරෙන්න බෑ. අන්නේ පුද්ගලයා තමන් තනියම ඉන්න වෙලාවේදී තමන් ඉස්සරහා එයා ඉන්න බලාගෙන විතරක් නෙවෙයි අපි මරණයට පත් වෙන දවසේදී ඔන්න ඒක නා හොඳටම ඉස්සරහට එනවා අපි. එයා මේ ජීවිතේ කරපු විතරක් නෙවෙයි මුළු සංසාරෙදිම කරපු එක ලයින් එකකට තියලා ඔක්කොම පුද්ගලයා කවුද කියලා පෙන්නනවා. අන්නේ නිසා තමයි අපි කියනතුන අපේ හිත හුඟක් අපි රැක ගන්නට ඕන. අපට අතීතයේ කරපු වැරදි අපට නිවැරදි කරගන්න බෑ. හැබැයි අතීතයේ කරපු කුසල අපට සීමත් කරගන්න පුළුවන් සහ වර්තමානයේ හිත හොඳට දිනු කරන් හිටියොත් අතීතයේ තියෙන ඕනම කර්මයක් අපට ෂෙයා කරන්න පුළුවන් වෙනවා. හිත හුඟක් ශක්තිමත් නම් අපි කවුරුවත් ආනන්තරේ පාප කරම් කරපු අය නෙවෙයි. අපි කාගේවත් අතින් ආනන්තර කර්ම වෙලා තිබුණා නම් අතීතේ අප කාටවත් මේ වගේ සුභතියක් ලැබෙන්නේ නැහැ. අපි අතින් වෙන වෙන අඩුපාඩුකම් වෙලා ඇති. ඒ හැම අඩුවක්ම පින්නතුනි ධර්මයේ තුලින් අපට යටපත් කරගන්න පුළුවන්, කර්මක්ෂය කරන්න පුළුවන් අපට. ඒ කර්මක්ෂය කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම චක්‍රයෙන්මයි. ධර්ම චක්‍රයෙන් අප කර්ම චක්‍රය ජය ගන්නට ඕන. අන්නේ ජය ගන්න මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ පංචශීලයෙන් ආරම්භ වන අපේ ආධ්‍යාත්මික ගමන් මග අප ඊළඟට සුවිශේෂී සම්දිස්ථානයකට එනෝ පින්නතුණී. ඒ තමයි සමස්ත බුදුදහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් සූත්‍ර ධර්ම දහස් ගණක් දේශනා කළ තියෙනවා. ඒ ඔක්කොමගෙම සමරිය කියන්නේ එක පැත්තකින් මෙත්තා භාවනා හෝ සමත භාවනාවක්, අනිත් පැත්තෙන් සතිපට්ඨානය පාදක කරගත් වූ විදර්ශනා භාවනාව. නැත්තම් ආරසණික මාර්ගය. මෙන්න මේක අපි කෙටියෙන් බලමු පින්නතුනි. මෙන්න මේ දෙකෙන් අපි දිනුන උතින් තමයි හැබැයි ලෙසම අපේ ජීවිතයට උපරිම වටිනකම ලැබෙන්නේ. අන්නේකේ පළවෙනි පියවර තමයි මෛත්‍රිය දිනු කිරීම. සීල සත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීම ඇති කර ගන්නට ඕන පින්නතුනි. නිතරම මෛත්‍රී සිටිවිල්ලකින් ඉන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා ආවීචේව රහෝචේව කියලා. යම් කෙනෙක් ඉන්න තැනදීත් ඒ කෙනා නැති තැනදීත් දෙපළෙදීම මෛත්‍රී සාගතව කතා කරන්නට ඕන, මෛත්‍රී සාගතව කායිකව වැඩ කරන්නට ඕන, මෛත්‍රී සාගතව සිතන්නට ඕන කියලා. ඉන්න තැනදී මෛත්‍රියෙන් ඉඳලා නැති තැනදී අමනාපයෙන් වැඩ කරන්න බෑ අපට. එතෙන්දී තමයි අවංක වෙන්නට ඕන. කෙනෙක් ඉස්සරහදී ආට සුබපතනවා නම් එයා නැති තැනදීත් එයාගේ සාර්ථකත්වය, එයාගේ දියුණුවට සුබපතනවා නේද? මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. අපි යම්කිසි කෙනෙක් ගැන කතා කරනවා නම් අපි ගියම අපි දෙන්නෙක් එක යම්කිසි වෙනත් කෙනෙක් ගැන කතා කරනවා. අපි හිතන්නේ එයා දැන් මෙතන නෑ කියලා. හැබැයි අපි හරියට ධර්මයේ පිහිටලා ඉන්නවා නම් අපි කරන කතාව ඇතැම් විට මේ මොහොතේ මෙයා කිසියම් තැනක ඉඳන් අහන් ඉන්න පුළුවන්. අන්නේ අහන් ඉන්න කෙනාට වුණත් එයා ගැන කතා කරද්දී අප පිළිබඳව අමනාපයක් ඇති නොවන විදිහට අපි මෛත්‍රිය මත පිහිටලා කතා කරන්න ඕන පින්නතුනි. මෙන්න මේක තමයි අපි ධර්මය තුල ඉන්නවා කියලා කියන්නේ. අපිත් එක්ක අමනාප කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා වුණත් අපි එයා ගැන මේ කතා කරද්දී මේ කතාව අහලා එයාට අප ගැන අප්‍රසාදයක් ඇති වෙන්න බෑ. අපි ඒ පුද්ගලයාට නේ දෝෂය කියන්නේ. අපි කියන්නේ එයා මේ වරද කරපු නිසා එයා මේ දුක් ටික විඳින්නේ. එයාට මේ වරද නොකර ඉන්න තිබුණා. එයා මේ වරද නොකරනම් එයා මේ දුකටපත් වෙන්නේ නැහැ. මේ සිද්ධිය මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි ඒ සිද්ධියට ප්‍රමුඛත්වය දෙන්නේ අපි පුද්ගලයාට බනිනව නෙවෙයි පින්නතුනි. වරද කරුට බනිනව නෙවෙයි, වරදට හේතුඵල දහම අපි සඳහන් කරනවා. මෙන්න මෙතෙන්ට අපි ධර්මය තුලින් එන්නට ඕන. මේ මෛත්‍රිය පින්නතුනි සීල සත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රිය වඩලා මේක පුළුවන් තරම් දුරට දිනු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය මහාන තරම් පින්නතුනි ලෞකික කුසලයේ දිනු වෙන වෙනත් භාවනාවක් පින්කම ගැන දේශනා කළ නැහැ. මෛත්‍රිය භාවනා තමයි අපේ පින දිනු කරගන්න පුළුවන් ඉහළම ක්‍රමවේදය. අතීත කර්ම විපාක විදියට එන්න තියෙන විපාක තියෙනවා නම් ඒව දුර්වල කරගන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ සමාජගත ජීවිතයේ සාර්ථක වෙන්නත්, හිත සමාධිමත් කරගන්නටත්, මිනිස්යන්ගෙන් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ගෙත් ප්‍රසාදය දෙනු වෙන්න හේතු වෙන ප්‍රධානතම කමඨහන තමයි භාවනා ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මේක කොච්චර දිනු වෙන ඕනද? කොයි මට්ටමකට දිනු වෙන ඕනද? යම්කිසි කෙනෙක් ගැන හිතනකොට, යම්කිසි කෙනෙක් පේනකොට, යම්කිසි කෙනෙක් හඬක් ඇහෙනකොට, යම්කිසි කෙනෙක් කුවේපු කෑමක් කනකොට, යම්කිසි කෙනෙක් ඇඟට ස්පර්ශ වෙනකොට, ඒ වෙලාවේ අපි තමන්ගේම ළඟම ඥාතිවරයේ නැත්තම් මගේම දුවක් පුතෙක් කියන හැඟීමෙන් ඒ දෙස බලන්න ඕන පින්නතුනි. ඒ මට්ටමට අපේ මනස දිනු වෙන්නට ඕන. අන්නේ මෛත්‍රියත් එක්කම ඊළඟට තව ගුණාංග දෙකක් දිනු වෙනවා. ඒ තමයි ඒ ඇට දුකක් ඇති වෙනකොට කරුණාවක් ඇති වෙනවා. ඒ වගේ මේ දියුණු වෙනකොට මුදිතා ගුණ ඇති වෙනවා. අපි සතුට වෙනවා. අපට ඊර්ෂ්‍යාවක් නැහැ. වෙනත් කෙනෙක් දියුණු වෙනකොට තමන්ගෙම දරුවා දියුණු වෙනවා කියන හැඟීමෙන් බලනවා. මෙත්තා, කරුණා, මුදිතා, මෛත්‍රී දියුණු වෙන්න වෙන්න අනිත් කෙනාගේ දුකේදී පිට වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. දැන් බලන්න පින්තුන ඔබ මේ ආවෙත් එහෙමනේ කරුණාව හින්දනේ. දැන් මේ වෙලාවේ ගෙවල් අහිමි වෙච්ච අය, තුවාල වෙච්ච අය, තමන්ගේ ඥාතින් මැරිච්ච අය, ඥාතින්ට වෙච්ච දෙයක් නැතුව හොයන අය, අර බිල්ඩින් අස්සේ නේද කොන්ක්‍රීට් කඩකට ඥාතින් හොයන පෙළක් අයනේ. ඒ මොහොතක තමයි ඔබ මේ සතුටු වෙලා හොඳට කැම්බියම කාලේ ඉන්නේ. අපිට පොඩ්ඩක් හරි පින්තුන හදවතේ සංවේගයක් ඇති වෙනට ඕන. මේ වෙලේ අපි දන්නවා සමහර ඇත්තටම පින්තුනි තමන්ගේ තියෙන දෙයින් පුළුවන් මට්ටමේ උදව් කරන අය ඉන්න සමහර අය අවුරුදු උසවලට කරන්න හිටපු වියදම් අඩු කරලා ඒ වියදම් මේවට උදව් කරන අය ඉන්නවා මේ වෙලාවේ. එහෙම තමයි කරන්න ඕනේ පින්තුනි. අපි ඇත්තටම මානව දැන් යුක්තය නම් මේකට තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. අපේ සුවේ අනිත්‍යයේ දිනු වෙනනම් අපි කැප කරන්න ඕන. අපේ ගෙදර කෙනෙක් මිය ගියොතින් අවුරුද්දක් ආසන්නේ අපි අවුරුද්දට ඇඳුම් පැනඳුම් ගේනවද? රස කැවිලි හදනවද ගෙදර? අපි කියන්නේ මේ පාර නම් අපට අවුරුදු නෑ, අපේ ආවලා නැති වුණා. ඉතින් අපි කොහොමද අවුරුදු ගන්නෙ? අපි කොහොමද අලුත් ඇඳුම් අඳින්නේ? අපි කොහොමද සුවඳට කැවිලි පෙවිලි හදන්නේ? මේ පාර ඉතින් අපි ආවලා නැරුණනේ. පිනතුනේ වගේ සංවේගයක් අපට ඇති වෙන්නට ඕන ඇත්තටම. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. ඒ කරුණාවත් එක්ක ඊළඟට මුදිතා ගුණය. කෙනෙක් දිනු වෙනකොට අපේම කෙනෙක් අපේම දරුවේ දිනු වෙනවා කියන හැඟීමෙන් බලනවා. ඊළඟට පිනතුනේ මෙන්න මේ දෙක මැටි වෙලා එයා එනවා කිසියම් තැනකදී තමන්ට ලෝකේ පාලනය කරන්න බැරි දෙයක් තියෙනවා කියලා. අපි ලෝකේ කොච්චර මෛත්‍රී වැඩුවත් අපි කොච්චර කරුණාවෙන් හිටියත් අපි කොච්චර මුදිතා ගුණෙන් හිටියත් සමහර දේවල් අපිට පාලනය කරන්න බැහැ කියන තුනී. කම්මස්සකෝන්හි කම්මදායාදෝ කමයෝනිකී පිළියෙට මේ සත්‍යං කර්මයේ දායාදෝ ඇති අය. ඒ කර්ම රූප යන අය මේ. අපිට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි යම් ප්‍රමාණයක් තියෙන පාලනය කරන්න බැරි ඒවා. ඒක අපිට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේටත් ඇති වුණා. සමහර ශ්‍රාවකයන් පිරිහා ගියා බුදුහාඳුරණත් පාලනය කරන්න බැරි වුණා. දේවදත්ත හාමුදුරුවෝ එක පන්සලේ හිටියේ. උන්වහන්සේ ගැතින් ආනන්තර කරන් සිද්ධ වුණා. බුදුවරයෙකුටවත් වළක්වන්න බැරුණ පින්තුනි. සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේදීම පිරුණ තෑම. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා වෘක්ෂයක ප්‍රධානතම අත්තක් ගැනවිල ගියා වගේ මගේ ධර්මසේනාධිපති සරියුත් මහින්නම් පිරුණ තෑව කියලා. සරියුත් හාඳුරු කිසියම් පැත්තක හිටියේ නම් මට ඒ පැත්ත බලන්නවත් ඕනුනේ නැහැ. ඒ සියල්ලක්ම ආවරණය කළා සරියුත් හාමුදුරුවෝ. මේ ශාසනයට හිටපු මහත් වූ රැකවරණයක් නැති වෙලා ගියා. මුගලන් හාමුදුරුවෝ පිනවන්න පෑවා. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදි පිනවන්න පෑවා. ඒතරක් නෙවෙයි රාහුල හාමුදුරුවෝ පිනවන්න පෑවා. ප්‍රධාන ස්වාමීන් වහන්සේට රැසක් පිනවන්න පෑවා පින්නතුනි. අන්න එවැනි විරාහකදී බුදු හාමුදුරුවෝ රහතන් වහන්සේට මොකදපත් වෙන්නේ? ධර්ම සංගීතපත් වෙන උපේක්ෂාටපත් වෙන ලෝක ධර්මතාවය මේක. ඔබට උනත් ඔබේ ළඟම ඥාතියෙක් ලෙඩ වුණාට පස්සේ ඔබ උපරිම උත්සාහ කරන බේර ගන්න බෙහෙත් කරනවා. බැරි වුණාට පස්සේ හිත හදා ගන්නවා. අපට උනත් බලන්න පේනතුනි අපේ ජීවිතේ ලෙඩ දුක් වෙනවා. එනකොට අපි ඇතැමිට අපේ කොණ්ඩේ කපනවා. ඒ ලෙඩට ප්‍රතිකාරයක් ගන්න කියලා කොණ්ඩේ නැති වෙන සමාහට. ඇතැමිට ශරීරයේ කිසියම් අවයවයක් අයින් කරන්න වෙනවා. ඇතැමිට අතක් පාදයක් ඇඟිල්ලක් කපන්නේ නැවෙන් කරන්න වෙනවා. අපි ඒ තියවසගෙන ඉන්නවා. ඇතැම කකුල් දෙකම කපන්න වෙනවා. ඊට පස්සේ උපේක්ෂාට පස්සේ එහෙම කළත් ඇතැමිට බැරි වෙනවා. අපි ඊට පස්සේ මරණය අභියස උපේක්ෂාට පත් වෙන බිලුත් මේ අපට පාලනය කරන්න බැරි දෙයක් කියලා අපි අවසාන වර්ෂයෙන් උපේක්ෂාවට යනවා. අපේ ළඟම ඥාතියෙක් වුණත් එහෙමයි. අපට වඩා වයසෙන් අඩු අය. ඔබ දන්නම එකම දරුවෝ හිටිය අය. තමන්ට එකම දරුවෝ දෙන්න හිටපු අය. නිවුණු දෙන්න හිටපු අය. ඒ දරුවෝ එක්කෙන හෝ දෙන්න හෝ තුන් දෙනා ඒ අම්ම තාත්තා ගැස ඉදිරිපිට දියම් නැති වෙලා යනවා. අවසාන වශයෙන් උපේක්ෂාටපත් වෙනවා. අපට පින්නුතුන අවසාන වශයෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිසියම් දවසක උපේක්ෂාවට පත් වෙන සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපසන්තක සියලුම දේවල් අපේ දැස ඉදිරිපිට තිබෙද්දී, අපේ දරුවෝ ටික අපේ ඇඳ වටේ ඉඳිද්දී, අපි හදපු ගේ අපට ඇස් දෙකට පෙනෙද්දී, අපේ ධනෙ ටික අපේ වටා තිබෙද්දී, අපේ ශරීරයේ අතපතත් පෙනෙද්දිම අපට අවසාන වශයෙන් ඇස් දෙක පියාගන්න සිද්ධ වෙනවා. අන්න එතෙන්දී අපි අනිවාර්යෙන් අකමැත්තෙන් හරි උපේක්ෂාට පත් වෙන සිද්ධ වෙනවා. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? අන්නේ අවසාන අවස්ථාවට එන්න කලින් ධර්මානුකූලව මෙන්න මේ උපේක්ෂාව ඇති කරගත්තොත් අපට ජීවිතේ නහුවා දුක්ඛම් කටළු වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියනොත් මේ ලෞකික මට්ටමේදී මෛත්‍රියෙන් ජීවිතයේ සෝමාන කරගෙන, කරුණාවෙන් අපේ හදවත උණුසුම් කරගෙන, මුදිතා ගුණයෙන් ලෝකයේ දෙස සතුටෙන් බලලා අවසාන වශයෙන් අපට මේ ලෝක ධර්මතාවයන්, සත්‍යාගයේ කර්ම චක්‍රය, හේතුඵල ධහම මේව දැකලා අපට අවසාන වශයෙන් උපේක්ෂාට පත් වෙන්නේ නැති. අන්නේ උපේක්ෂාට පත් වෙච්ච කෙනා පින්නතුනි සුභ අරමුණු ආවට පස්සේ ඉල්පෙන ගතියක්වත් අසුභ අරමුණු අභියසදී කම්පාවට පත් වීමක් කියන මෙන්න මේ දෙකම අභියස හෝ මදහසිතක් ඇති කරගන්න. ඔහු තමන්ගේ යුතුකම් ටික උපරිම වශයෙන් කරනවා. ස්වාමි භාර්යාවන් වශයෙන්, දරුවන් වශයෙන්, රැකිරක්ෂා කරන වශයෙන්, ඥාති මිත්‍රාදීන් වශයෙන් තමන්ගේ යුතුකම උපරිම වශයෙන් ලෝකෙ වැට කරද්දී ලෝකයේ තුලම හොදයක් නැවත බලාපොරොත්තු වෙන්නේ. ඔහු මෙන්න මේ මදහසිතක් මධ්‍යස්ථ භාවයේ උපේක්ෂාව ඇති කරගන්න. මේක පිනතුන් ලොකු දිනුවක් කෙනෙක්ගේ. ඔහු හරි ප්‍රසන්න හිතකින් ඉන්නේ. ඕට ඇලෙනවත් ගැටෙනවත් දෙයක් නැහැ. ඌ ඕනෑම ලස්සන කෙනෙක් දැකලා මේ ලස්සන කෙනා ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් දන්නවා. ඕනෑම හොඳට ඉන්න කෙනෙක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් දන්නවා. අමනාප කෙනෙක් දැක්කත් ඌ දන්නවා අමනාප කෙනා වුණත් ආය යාළු වෙන්නත් පුළුවන්. අසනීප වෙලා ඉන්න කෙනෙක් නැවත සනීප වෙලා හොඳට එන්නත් පුළුවන්. හොඳට ඉන්න කෙනා අනිත් පැත්තට යන්නත් පුළුවන්. මේ දෙකම ඌ කලින්ම දන්නවා වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මේ මොහොතේ තියෙන දෙයට හදවත කම්පා වීමක්වත් දැඩි ආසා කිරීමක්වත් මේ දෙකටම නැතුව ඔහු මදහත් වාසය කරනවා. මේ මදහත් භාවය උපේක්ෂාව කියන එක පින්නතුනේ කෙනෙකුගේ ජීවිතය ලබන්න පුළුවන් සුවිශේෂ ජයග්‍රහණයක්. මේක ලෞකික මට්ටමක මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මෙතෙන්දීන උපේක්ෂාව ලෞකික මට්ටමේදී අවිද්‍යාව මත තියෙන උපේක්ෂාවක්. නමුත් මේක ජීවිතය සාර්ථක කරගන්න දුකේ නිදහසන හේතු වන ප්‍රධානතම කාරණය. යම් කෙනෙක් මේ සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණධර්ම හතරෙන් තමන්ගේ ජීවිතය ලස්සන කරගත්තොත්, මේ කාරණා හතර උපරිම පුරුදු පුහුණු කරවතින් ඒක නට පින්නතුන මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. මේවට කියන්නේ බ්‍රහ්ම විහරණ කියලා. මනුස්ස ශරීරයක් දරාගෙන බ්‍රහ්මයේ පගේ වාසය කරන ක්‍රමය මේක. දවසට එක විනාඩි දෙකක් හරි මේකට වැය කරන්න පින්නතුන. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෛත්‍රිය පතුරවන්න මුළු ලෝකෙම ඉන්න දෙනා එකම යායක් විදියට බලන්න කිසිම සීමාවක් නොමැතිව සීමා සම්බේධය කරන්න. කරුණාවෙන් දුකටපත් වෙච්චයන්ට සෙත් පතන්න. මුදිතා ගුණයෙන් සතුටෙන් සැනසීමෙන් ඉන්නයට සෙත් පතන්න. උපේක්ෂා ගුණයෙන් මදහස දැකති කරගන්න. මේක පින්නදෙන් තමයි ජීවිත ලෝක ජයග්‍රහණය. ඊ අතර උපරිම මහන්සියල වැඩ කරන්න. ඉගෙන ගන්නවා නම් මහන්සියල ඉගෙන ගන්න. හැම උපාධියම පුළුවන් නම් දෙක ගානේ කරන්න. බැචලර් ඩිග්‍රීස් දෙකක් කරන්න, මාස්ටර් ඩිග්‍රීස් දෙකක් කරන්න, ડોක්ටරේට් පුළුවන් නම් දෙකක් කරන්න. දරුවන්ට උදව් කරන්න කරන්න. රැකියා එකක් නෙමෙයි දෙකක් කරන්න. 15 18ක් පුළුවන් හරි වැඩ කරන්න. කමන්නේ. හැබැයි ඔය කරන්නේ නිකන් නෙවෙයි. ඒක කරන්නේ දෙමව්පියන් සලකන්න, දරුවන් ඥාතින් යුත්පත්ටික කරන්න, පින්කම් කරන්න සහ ඒ වගේම කල ඉක්මනටම ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න තමයි මේ දෙක උව කරන්නේ. දැඩි ආශාවෙන් මසුරුකමින් නේ උව කරන්නේ. උ යුතුය කණ්ඩික කරන්න සහ ඒ සියලුම දේවල් ආධ්‍යාත්මික ජීවිතයට උපකාර කරගන්න යන්න. හොඳ ලස්සන වාහන පාවිච්චි කරන්න. හොඳ ලස්සන ගෙවල් හදන්න. හොඳ ලස්සන ඇඳුම් අඳින්න. සල්ලි තියෙනවනම් එක දවසට එක අලුත් ඇඳුම ගන්න. ඒත් කමන්නේ. හැබැයි පින්නතුනේ ඊට නොදෙන විදිහට ඔබේ හිත ලස්සන තියාගන්න. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ තුල උපරිම ලෙස තමන් හිත තියාගන්න. හැමදාම පින්නතුනේ අලුත ඇඳපු සෝදපු හොඳ සුවඳවත් ෂර්ට් එකක් කමිසයක් ගවම ඔබේ ඇඳුම හොඳම පිරිසුදු විදිහට අඳින්න. දවසට දෙපාරක් පුළුවන් නම් මාරු කරන්න දෙපාරක් මාරු කරන්න. ඒත් කමන්නේ. ලස්සනට ඉන්න ඕන පින්නතුනේ. නිකන් නෙවෙයි ඒ ඉන්න ගමන් ධර්මයේ උපරිම පුහුණු වෙන්නේ. හොඳම ලස්සන වාහනයක් යන්න හොඳම වටිනා වාහනයක් ලොකු ණයක් නොවේ වියදමට ආදෑමට සරණ විදිහට වාහනයක් අරගෙන ඒ වාහනේ හොඳට සතර බ්‍රහ්ම විහරණ වඩමියන්. හොඳ ලස්සන බණහමියන්. ඒ වාහනේ යන ගමන් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් ටෙලිෆෝනින් කතා කරන්න යන ගමන් උදේට වැඩට යන ගමන්. හැමදාම අම්මා කොහේ හරි හිටියත් තාත්තා ඉන්නවනම් කතා කරන්න යයිද. විනාඩි දෙකක් විනාඩි පහක් හරි කතා කරන්න. කොච්චර සන්තෝෂයක්ද. තමන්ගේ වාහනේ යන ගමන් අම්මත් එක්ක තාත්තත් එක්ක වාහනේ යනවා වගේ. එතන ඉඳන්ම පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලස්සනට පවත්වා ගන්න. මෙන්න මේ ගුණාංග හතරින් තමන් දිනු කරගන්න ගමන් ඊළඟට තවත් දැනන්ත විදියකින් බුදුදහමෙහි ඊළඟ නැවත උපේක්ෂාවකට අපට මඟ විවර කරනවා. ඒ තමයි මේ හේතුඵල ධර්ම දැකලා දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණාව දැකලා ඇති කරගන්නා උපේක්ෂාව. ඒක පිනුතුන බොහොම දිනු එකක්. ඒක අනිමිත්ත ශුන්‍යත අපහිත කියලා ඉහළම සමාධියකින් ලැබෙන උපේක්ෂාවක්. ඒ මොකද්ද? ඒ තමයි ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලන ආකාරය. අර මුලින් කියපු උපේක්ෂාව අපි ලෝකයක් ඇතැයි කියලා අරගෙන ඒ ඇතැයි කියන භෞතික ලෝකයේ තුල අපි උපේක්ෂාටපත් වෙනවා. ඒක පින්නතුනේ අවිද්‍යා සහගත උපේක්ෂාවක්. ඒක කුසලයක්. නමුත් ඒකට පදනම් වෙලා තියෙන්නේ අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ ඒක ගැඹුරට ගිහිල්ලා අවිද්‍යාව දුරු කළ ලබන උපේක්ෂාවක් අපට දේශනා කරනවා. ඒ කොහොමද? ඒ තමයි දුක හට ගන්න නොවන විදියට සම්පූර්ණම අපේ ජීවිතයේ කය සාසිත ගැන නුවණින් හිතන අවස්ථාව. මේ වෙලාවේ ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය මොකද්ද කියන කාරණේ. අපි හිතන්නේ යමක් හිතන වෙලාවේදී ලෝකේ කොහේ යරි අපි හිතන දේ ඒ විදිහටම කියනවා කියලා. අපේ අම්මා ගැන සිතපත් කරනවා නම් අපි හිතන්නේ අම්මා ඉන්නවා නැත්නම් අම්මා මිය ගිහිල්ලා. අපේ රැකියා කරන ස්ථාන හිතනවා නම් අපි හිතන එතන දැන් ඉන්නවා යාළුවෙක් ඉන්නවා කියලා. අපේ ශරීරය බලනවා නම් අපි හිතනවා මේ ශරීරය මේ වෙලාවේ තියෙනවා. මේ ඉස්සරහා තියෙන රූපය හා මේ හාඳුරු දැන් මේ ඉඳගෙන බණ කියනවා. මේ හාඳුරු කියන සද්දේ දැම්මට මේ මොහොතේ ඇහෙනවා කියලා අපි හිතන්නේ. නමුත් පින්නතුනි යථාර්ථය මේක නෙවෙයි. මොකද යථාර්ථය කියලා කියන්නේ? මේ රූපය කියන එක පින්නතුනි වර්තමානිය තුල මනසට පතිත වීමක් වෙනවා. හැබැයි ඒ රූපය නිතරම තේරුම් ගන්නෙ රූපයේ මුල් අවස්ථාව ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ අපි මනෝ විඥාණයෙන් මේ ගන්න ලෝකයක් මේ තියෙන. කිසි දවසක අපට වර්තමානිය තුල රූපයක් හඳුනා ගන්න බෑ. රූපේ නිතරම හඳුනාගන්නේ රූපය අර මුල් විපාක මට්ටමේ ස්ථානේ නැති වෙලා ගියාට පස්සේ අපේ මනෝ විඥාණයෙන් තමයි අපි තේරුම් ගන්නේ. එතකොට මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතය කියලා කියන අපි හිතනව යමක් රූපයක් හිතනකොට අපේ දරුව ගැන හිතනකොට ගෙදර ගැන හිතනකොට ඒක ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ. රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ කියන වරදා තේරුම් ගන්න එපා. සතර මහා භූත රූප වලින් ඒක රාශි වෙච්ච අපේ ආයතන වලට අස්කන්නාසාදී ආයතන වලට සාපේක්ෂ වූ ලෝකයක් ඒ වෙලාවට නිර්මාණය වෙනවා. හැබැයි ඒක යථාර්ථවාදී ලෝකයක් නෙවෙයි වෙනත. වැලි ගොඩක් දිහා බලන්න. ලොකු වැලි ගොඩක් ගොඩ ගහලා තියෙනකොට අපිට වැලි ගොඩක් වගේ පේනවා. හැබැයි පින්නතුනි වැලි ගොඩක් කියලා කිව්වට මොකද්ද තියෙන්නේ? වැලි යටකට ටිකක් තියෙනවා. වැලියට ටිකක් ගොඩ ගැහුවට පස්සේ වැලි ගොඩක් වගේ පේනවා මිසක් වැලි ගොඩක් කියලා දෙයක් නැහැ. වැලියටත් බැලුවම තවත් කුඩාවට බලන්නේ අවසාන වශයෙන් ඇටම් කියලා එකට බෙදෙන. ඒකත් තමයි බෙදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ශක්ති විශේෂයක් විතරයි තියෙන්නේ. එහෙනම් අපි වැලියට කිව්වත් වැලි ගොඩ කිව්වත් ගහ කිව්වත්, ගෙදර කිව්වත්, දරුව කිව්වත්, අම්ම කිව්වත්, ඒ මොනද ඔක්කොම? ඒ ඔක්කොම සම්මුති පින්නතුනි, අපේ හිතින් මවාගත්තු දේවල්. ඇත්තටම බාහිර ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. බාහිර ලෝකයේ අර ශක්තියන් වශයෙන් තියෙන දේ විතරක් නෙවෙයි. ඒ ශක්තියන් වශයෙන්වත් පින්නතුනි ඇත්ත වශයෙන් ගන්න දෙයක් වර්තමානයේ තුල අපට ඉතුරු වෙන්නේ නැහැ. අප නිතර මේ රූපය හඳුනාගන්නේ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගිය මොහොතක මේ මනෝ විඥානේ චිත්ත චෛතසික දෙකක් එක්කම ගනුදෙනු කරන්නේ හැම වෙලාවෙම. මේක තේරුම් ගත්ත ගමම පින්නතුනි බාහිර ලෝකෙ නිදහස වෙනවා. කිසි දවසක අපි රූපයක් ඇසුරු කළ නැහැ. දරුවෙක්ගේ ඔළුව අත ගෑම දරුවට ආදරය කරනවා, කෑම ටිකක් කනවා, මගේ ඇඟ අත ගන්නවා, හිසේ රදයට ඔළුව අත ගන්නවා කියලා මේ මොනවා කිව්වත් පින්නතුනි අපි ඒක තේරුම් ගත්තේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන්. ඒ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී රූපය ඊට පාදක වෙච්ච බේස් වෙච්ච රූපය පොඩ්ඩක්වත් නැහැ, ඉතුරු නැතුවම නැති වෙලා ගිහලා තියෙනවා. මෙන්න මේකයි යථාර්ථයත්. අපි විශ්වාස කළත් නොකරත්, අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් යථාර්ථය මේක. එතකොට මෙන්න මේක අපි සම්මාදිට්ඨිය විදිහට අපි දැනගන්නට ඕන. ඒ සම්මාදිට්ඨියේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ දුක්ඛේ ඥානය කියන්නේ අපේ ජීවිතය කියන්නේ අප තේරුම් ගන්නා වූ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ ස්කන්ධ පංචකයක එකතුව තමයි දුක කියලා කියන්නේ. අපි මේක නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව ඒ පහ නැවත මගේ ලෝකෙට ගන්න එක තමයි දුක කියලා කියන්නේ. දුක සමුදය කියලා කියන්නේ මොකද්ද? මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය, රූප ශබ්ද ආදී අරමුණු, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ හය, චක්කු සංපස්ය ආදී ස්පර්ශ හය, චක්කු සංපස්ය වේදනා ආදී වේදනා හය, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර කියන මෙන්න මේ එකේ ආයතනයක් 10 ගානේ ගිහිල්ලා ආයතන 6ට 60ක් වශයෙන් බෙදෙනවා. මෙන්න මේ 6 පිළිබඳව තියෙන ලෝභයට තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. අපට යම් කිසි වෙලාවක දුකක් හටගත්තා නම් හටගත්තේ කොහොමද? එක්කෝ ඇහැ පිළිබඳව දුක, නැත්නම් ඇහැට සම්බන්ධ රූපය ගැන, චක්කු විඤ්ඤාණය ගැන, චක්කු සංපස්සය, චක්කු සංපස්සය වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී මෙයස කන ආදී ආයතන 6ට මේක සම්බන්ධ වෙනවා. දුකක් හටගත්තා නම් හටගත්තේ මෙන්න මේ තැනක අපේ හිත යම්කිසි වෙලාවක බැසගන්න වෙලාව. අන්නේ හිත බැසගන්න ගතියෙන් හිත මුදවගන්න එකට තමයි අනිමිත්ත සංඥාව, අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. ඒකට තමයි දුක නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ ඇස රූපය ආදී මේ තැන් කිසිම දෙයක අවිද්‍යාවත් වේවා ශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමින් අවිද්‍යාව පොඩ්ඩක්වත් ඉතුරු නොකර අපි හිටියොත් මේ කිසියම් තැනක අපේ හිත විඥානක් හිතියක් වෙන්නේ නැහැ. අපි සම්පූර්ණ ප්‍රඥාව තුල ඉන්නේ උපරිම ලෙස වර්තමානයේ තුල හිත තියාගෙන ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. ඒ සතිපට්ඨානය තුල ඉඳගෙන සතිපට්ඨාන භානාව කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතනයේ හට ගැනීම නිරෝධිය බලනකොට අපි ලෝකෙ නිදහස. කිසිම තැනක හිත පිහිටන්නේ නැහැ. ඒකට අනිමිත්ත සමාධිය කියලා කියනවා. ශුන්‍යත මේ හට ගැනීම නිරෝධිය දකින්න කෙනා ශුන්‍යතෝ ලෝකං අවේකස්සෝ ලෝකේ ශුන්‍ය කියලා දකිනවා. අපානිත සමාධිය මෙවැනි ලෝකයක කිසිම දෙයක් සාර වශයෙන් essence එකක් විදියට ලෝකෙ කිසිම දෙයකට වටිනාකම් පනවන්නේ නැහැ. ඒකට හරියට වටිනාකම් පනවන එක හරියට මිරිඟුවට මිරාජයකට value එකක් දෙනවා වගේ වැඩ. පාර රත්තල තියෙනකොට, තාර පාරක් ඈත නත්තල තියෙනකොට අපට ඈත වතුර තියෙන වගේ පේනව නේද? ඒකට කියන්නේ මිරිඟුව කියලා. අපි යනවා දෙක මිරිඟුව විකුණන්න. ඒක සල්ලි වලට ගන්න. ඒක අල්ලන්න. අපි කිසිම දෙයක් නැහැ. අපි දන්න මේක මායාවක් කියලා. අන්නේ වගේ මේ පෙන සම්පූර්ණ ලෝකයේ පින්නතුනි ගැඹුරට ගියෝතින් යථාර්ථවාදී බැලුවතින් මේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකයක් අප මේ මනෝවිඤ්ඤාණය ගන්න අවස්ථාවක තමයි මේ ජීවත් වෙන්නේ. අපි කෑමක් කනකොට අපි නිතර කියන උදාහරණේ අපි බත් ටිකක් කනකොට වෑංජනයක් කනකොට කටේ දාගෙන රස විඳිනකොට අපි බලන්නේ පිඟානේ දිහා නේද? අපි හිතන්නේ පිඟානේ තියෙන කෑමේ මේ මොහොතේ රහ එන්නේ කියලා. කටට රස දැනෙනකොටම පිඟාන දිහා බලාගෙන තමයි රස විඳින්නේ. ඇත්තටම පිනොතුනේ මේ මොහොතේ රසය දැනෙන රස දැනෙන පිඟාන තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන කටේ තියෙන කෑම. ඔබ කෑම රසයේ කියලා දැනෙනකොටම ඔබට මතක් වෙන්නේ කටේ තියෙන කෑමද පිඟානේ තියෙන කෑමද? මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑමනේ. පිඟානේ තියෙන කෑම කියලා මතක් වුණොත් තමයි ඒ කෑමට ආසාවක් හිතෙන්නේ අපට. ඒ කෑම සුවඳයි, රසයි, ලස්සනයි ඔක්කොම එක ආසාවක් ඇති වෙන්නේ පිඟානේ තියෙන කෑම ගැන හිතනකොට. හැබැයි කටට රස දැනෙනකොට අපි දැනගත්තොත් නුවණින් මට මේ රස දැනෙන කටේ තියෙන කෑමේ කියලා ඒ කටේ තියෙන කෑමට ආසාවක් හටගන්නවද? අනේ ඒ කෑම ටික පස්සේ පොඩ්ඩක් තියාගන්න ඕන, හරිම රහ කෑමක් මේක, පොඩ්ඩක් එළියට අරගෙන ෆ්‍රිජ් එකේ තියන්න ඕන කියලා. ආන් පිඟානේ පැත්තක තියන ඕන, අන්තිමට ආයෙ රසයි කන්නම කියලා. නා මේක යාළුවෙකුට පුතාටත් මේ පොඩ්ඩක් දෙන්න ඕන කියලා කටින්. නෑ මේක එන හොරකම් කරගන්න ඕන, අනිත් අයගේ රස විඳින මම පොඩ්ඩක් කටින් කෑම ටිකක් ගන්න ඕන කියලා. එහෙම කවදාත් හටගන්නේ නැහැ. අපි දන්නවා කෑම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි, කටේ තියෙන කෑම කියලා දැනගත්තු ගමන්ම ආසාව නැති වෙන එක අන්තිම මොකද කරන්න දෙන්නේ. හැබැයි පිනතුනි රස දැනෙන එකට බාධාක් වෙන්නේ නැහැ. බුදුදහමේ රස විඳීමට බාධාක් කියලා නැහැ. රස විඳින්න එපා, කෑම කන්න එපා, රූප බලන්න එපා කියලා බුදුදහමේ කොහෙවත් කියලා නැහැ. බුදුදහමේ කියලා තියෙන මොකද්ද? ඒක විඳින අවස්ථාවේදී යථාර්ථය දකින්න. රහතන් වහන්සේලාත් ලස්සන පරිසරවල දැකලා වර්ණනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පන්සිනුගේ විහිනාව අගය කළා, ඔබේ වාදනය හරි ලස්සනයි කියලා. සක්‍ර දේවේන්ද්‍රගේ ගන්ධර්වයාගේ විහිනා වාදනය අගය කළා බුදුරජාණන් වහන්සේ. වංගේ සහඳුරන්ගේ ලස්සන ගීත අගය කළා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ කිරීම, ඒව ලස්සනයි කියම නෙවෙයි ගැටලුව. ඒ ලස්සනයි කියන ලෝකයේ මේ වෙලාවේ ඇතයි කියලා අවිද්‍යා සගතව ගැනීමෙන් තමයි තෘෂ්ණා දෘෂ්ටිමාන හටගන්නේ. ඒ නිසා මෙන්න මේ අර්ථය දැකලා අපි හිතියොත් පින්නතුනේ අප දැන් ඉන්නවට වඩා සතුටක් අපිට විඳින්න පුළුවන්. බෙරේක සද්දයක් අහන එක වරදක් නෙවෙයි. ඒ බෙරේ සද්දේ මීරි හඬක් කියලා විඳින ගැටලුවක් නැහැ. හැබැයි ඒ ලස්සන බෙරේ හඬ මං අල්ලන්න ඕන, මං ඉඹින්න ඕන කියලා කිව්වොත් මොකද අහුවෙන්නේ? හරක කියාර ගඳ ගන්නාම තමයි අවුවේ. මිහිරි හඬේ තියෙන ඒක ඒකේ සුවඳ නැහැ පිළිතුනි. එක ආයතනයකින් ලැබෙන සුවය ඒකට විතරයි නැඹුරු වෙන්නේ. ඒකත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේ අතාරේ දැකලා අපට ලෝකෙ නිදහස් වෙන්න පුළුවන්. අන්නේ නිදහස් වීම තුලින් හටගන්නා උපේක්ෂාව අවිද්‍යාව දුරු කිරීමෙන් හටගන්නා උපේක්ෂාව. ඒක සංඛාර උපේක්ෂා ඥාන දක්වන උපේක්ෂාව. මේ ලෝකේ නිරුද්ධ වෙච්ච ලෝකයා මා මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දැනගත්තොත් අපිට බාහිර ලෝකේ කිසිම දෙයක් ඇලෙන්නවත් ගැටෙන්නවත් කියලා අමුතුවෙන් හිතන දෙයක් නැහැ. මිරිඟුවක් දැකලා තාරකාරේ ඈත දවල් රත් වෙච්ච වෙලාවේදී වතුර වගේ තියෙන දැකලා දකින්නකොටම ඔබ දන්නවනේ මේක මිරිඟුවක් කියලානේ, මිරාජ් එකක් කියලානේ. ඔබට කවදාවත් මෙනෙහි කරන්න ඕනද? අනේ මම මිරිඟුවට ආශා කරන්නේ, ආශා කරන්නේ මම දුවන්නේ, දුවන්නේ, දුවන්නේ කියලා. ඔබට ඒක ලස්සන බලන්නත් පුළුවන්, ඕනම් පින්තූරයක් ගන්නත් පුළුවන්. හැබැයි ඔබ කවදාවත් ඔබේ කරා යන්නේ නැහැ. ඔබ දන්න මේක දකින්නකොටම මේක මිරිඟුවයි කියලා. මේක ඇත්ත දෙයක් නෙවෙයි. මේක මේ වෙලාවේ ඇහැට මායාවෙන් නිර්මාණය කළ දෙයක් කියලා දකිනවා. ඒ ලෝකෙම තමයි පිනතුනේ මේ වෙලාවේ දරුව විදියට, සානුකෘෂියා විදියට, භාර්යාව විදියට, මේ මලක් විදියට, බුදුරජාන් වහන්සේ විදියට අපට මේ භෞතික රූපයක් නිර්මාණය කළ දෙන්නේ අර මිරිගුව දකින්න වගේ අපේ අවිද්‍යා සාගත ලෝකයෙන් තමයි මේක නිර්මාණය කළ දෙන්නේ අපට. ඒ සියල්ලක්ම අපේ මනෝවිඤ්ඤාණය ගන්න අවස්ථාවක් මේක. මෙන්න මේ අවබෝධය ලැබුණු ගමම පින්නොත්නේ අපි ලෝකයෙන් භෞතික ලෝකෙන් නිදහස් වෙනවා. භෞතික ලෝකෙන් නිදහස් වුණා කියලා කියන්නේ අපි මහලු වීමෙන් නිදහස් වුණා, ලෙඩ වීමෙන් නිදහස් වුණා, අපි මරණය කියන දුකෙන් නිදහස් වුණා. අපි කායික වශයෙන් මරණය යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයටපත් වෙනවා කියලා ඒක මගේ කරගන්නේ. මේක යථාර්ථයක්. ලෝක ධර්මතාවය අපි දෙට විතරයි දකින්නේ. ඒ ශරීරයට ඇතිවන ලෙඩවීම මහලුවීම ආදී ටික තමන්ගේ කියලා තමන්ගේ ලෝකෙට හොගන්නේ නැහැ. හුදුකෙන් නිදහසල පිනතුන වාසය කරනවා. මෙන්න මේකේ උපරිමයට ගිය පුත්තමයන් වහන්සේට තමයි අප රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊ රහතන් වහන්සේ මේක දැකලා මුළු ලෝකයකටම උදව් කරමින් වාසය කරනවා. ලෝක අනිත්‍යයත් මේ ධර්ම දේශනා කරන්න පා ගමනින් සතපුන් සිය ගණන් පින්ඳ පාති කරමින් ඒ උත්තමයන් වහන්සේ වැඩම කරනවා. විතරක් නෙවෙයි පින්නතුනි, ඇතැමිට රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය මට්ටමට රහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේට හිතුණොත් පස්සේ කාලේ තමයි ධර්ම ප්‍රචාරය කරන අභිඥා ලබන්න කියලා උන්වහන්සේ උනන් තව ධ්‍යාන අභිඥා වඩලා සමට ඉරිදි බල ආදියත් ලබා ගන්නවා. උන්වහන්සේ ආසවත් කියන්නේ ලබා ගත්තට දැන් මිහිඳු හඳුරුත් එහෙම ස්වාමීන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මුලින් සාමාන්‍ය රහත් වුණා, පස්සේ කාලේ අභිඥා ලබා ගත්තේ ධර්ම ප්‍රචාර කටයුතු වලට. ඒ සියලක්ම කරන්නේ පිණුතුනේ මේ දහම ලෝකෙ රැගෙන යන කරන්. ඒ නිසා අපිත් මේ දහමින් සැනසෙන ගමන් තව බොහෝ කාලයක් මේ දහම මේ මිහිමත ගමන් කරමින් ලෝකයේ දුකෙන් ඉන්න අයට නිවෙන සැනසෙන මාවත මේ දහම ඔස්සේ රැගෙන යනට අපේ ජීවිතයෙන් යම්සයක් අපි කරන්න ඕන පිණුතුනේ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අපි උපරිම ලෙස මේ දහමින් ප්‍රයෝජන ගන්නට ඕන. එහෙම ප්‍රයෝජන නොගත්තොත් අපිට මේක වටිනකම තේරෙන්නේ නැහැ. ඒ වුණත් අපිට හිතෙන්නේ අපි ඉතින් මාසෙට සැරයක් පන්සලට දානයක් දෙමු, ඔය ඇති කටින්ට යමු අපි කවුරුත්. අවුරුදු උසුවේට යමු, ඔච්චරයි ඉතින්. අපේ බෞද්ධ ජීවිතේ මෙච්චරයි. ඊයින් එහා ජීවිතයක් නැහැ. අපේ අම්මගේ මරණයට තුන් මාසෙට හාමුදුරු කෙනෙක් වඩාමලා දානයක් දෙමු, හත් දවසේ දානෙ දෙමු, ඔච්චරයි ඉතින්. ඔයින් හැට ලෝකයක් නැහැ. ඒ ටිකට නම් පින්නොතුනේ ඇත්තටම බුදුදහමට අවශ්‍ය නැහැ. අපට ඊට වඩා නිවන සැනසෙන දහමක් මේ ධර්මයේ තුල තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් වසර 2560කට වඩා කාලයක් මේ ධර්ම රැකගෙන ආවේ. ඒ වගේ සුළු දෙයකට නෙමෙයි මේක. ඊට වඩා දෙයක් මේ ධර්ම තුලින් අපට ගන්න තියෙනවා. ඊට වඩා දර්ශනය, ප්‍රඥාව, ආලෝකය, සතුටක් ලබන්න පුළුවන් ධර්මයක් මේක. ඒක මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා ලබන සතුටක් නෙවෙයි. ඒක මේ මොහොතේම පින්නතුනි ලැබපු ගමන් මේ මොහොතේම අපේ දිවි මඟ පහන් වෙනවා, ලස්සන වෙනවා. අපි බාහිර කවුරුවක් ගැන යැපෙන්න ඕනේ නැහැ. අපට ආහාර පාන ආදිය රැකියා බාහිරින් ලැබෙන්න පුළුවන්. නමුත් සතුට ලබන්න කියලා පින්නතුනි බාහිර අයපස්ස යන්න ඕනේ අපි. අපට සතුට ලබන ක්‍රමය අපටම බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. අපේ සතුට ලබන මහා නිධානය මොකද්ද? සෝ සතෝ වාසු සතිය, සතෝ පස සති, ආනාපාන සති බහන. මේ දර්ශනය හොඳට තේරුම් ගන්න පින්නතුනේ පුළුවන් තරම් ආනාපාන සතිය භාවිත කරන්න. නැත්තම් වෙන සමතකමට අනා පුහුණු කරන්න ඔබ කැමති එක. බුද්ධ අනුස්සතිය, මෛත්‍රී භාවනාව, ධාතු මනසිකාරය, කැමති භාවනාව. ඔබට භාවනා ක්‍රම 40ක් දේශනා කළා කියනවා. හරියට මැණික් ආකාර 40ක් වගේ පිනතුනේ. ඒනුත් ප්‍රධානම මැණික් ආකාරය තමයි ආනාපාන සති භාවනාව. මෙතනම ජීවිතයේ පිනතුනේ ලස්සන දකින ක්‍රමය. ආනාපාන සති ඔබ හුරුනොතින් ඔබ ජීවිතයේ සතුට ගලාගෙන එන සතුට උළුපට්ටික ඔක්කොම ගලාගෙන එන ගන ඔබේ ජීවිතයට. ඒ විතරක් නෙවෙයි, ඔබ ඉගෙන ගන්න කෙනා තවත් මහන්සිලි ඉගෙන ගන්නවා. රැකී රක්ෂා කරන කෙනා තවත් මහන්සිලි රැකියාව කරනවා. ගෙදර වැඩපල කරන කෙනෙක් නම් දැන් කනටත් වඩා වැඩපල කරනවා පේනවා. අනිත් අයගෙත් එක මැඳුම් පැළඳුම් හොදන ගන්නවා ඊට පස්සේ. අනිත් අයගේ පිඟානු හොදනවා. අනිත් අයගේ වාහන හොදනවා. ගෙදර ඔක්කොම අතුපතු ගාන විතරක් නෙමෙයි ඉදලක් ඔස්සා තරම් පාර දිගටම අතු ගාගෙන යයි මේකත් එක්ක. ඒ තරම් වෙනසක් හට ගන්න පේනවා. ඇයි මෙච්චර සතුටක් Tamanට එනකොට මෙච්චර දෙයක් ලෝකෙන් Tamanට ලැබිලා කියලා දකිනකොට පින්නතුනි Tamanට රැටත් ඔයි කොස්සක් මොකක් හරි අරගෙන ඉදලක් අරගෙන අතු ගානේ පාර දිගේ. ඒතනම් පින්නතුනි ලෝකෙට පිහිට වෙන්න ඕන කියන හැඟීමක් හට ගන්නවා. ඒතනම් සතුටක් සතුට වාකරයක් Tamanගේ ජීවිතේ ලැබෙන දෙයක් මේ සද්ධර්මය කියලා කියන්නේ. එනිසා ඔබ ඒ උතුම් දහමක් ලැබිච්ච අය ඔබට උපතින් මේක ලැබුණ පින්නතුනි. නමුත් ඒ උපතින් මේ ලැබිච්ච එකේ වටිනාකම අපට නැවත කියලා දෙන්න වෙනවා ඒකයි. ධර්මය ගැන සඳහන් කරද්දී අද දේශකයන් වහන්සේලාට කාරණා දෙකක් අවශ්‍ය වෙනවා කියලා කියනවා. එකක් තමයි ධර්මය දන්නේ නැති අයට බුදුදහම හඳුන්වා දීම. දෙවෙනි එක තමයි උපතින් බෞද්ධය නැවත සැබෑ බෞද්ධයන් බවට පත් කරලීම. ඔය දෙවෙනි එක තමයි අමාරුම වැඩේ. ධර්මයේ දන්නේ නැති අයට හරියම ඉක්මනට පිනුතුනේ ධහම කියවල ඉක්මනටම ශ්‍රද්ධා ඇති කළා. ඉක්මනටම ප්‍රැක්ටිස් එක රිසල්ට් එක ගන්න පුළුවන්. වැඩි දෙයක් කියන්න ඕනේ පංචශීලයයි මෛත්‍රී භානාවයි ආනාපානසතිය කිව්වොත් ඇති. උපදින් බෞද්ධයට කොහොමද? කියනකොටම හිතන්නේ ආ ඔය අපි දන්න දෙන්නේ ඔය අපි දහම් පාසලේ තියගෙන ගත්තනේ ඕක. දහම් පාසල අවසන් භාගයත් පාස්නේ අපි. ධර්මාචාර්යත් මං කරන්නේ. අපි ওই දන්න දෙමනේ හාඳුරු කියන්නේ. අපි ඉතින් අර කහනවා සුපුරුදු විදිහට හොම ඉන්න ලොකු වෙනසක් නැති. වැඩි මොහොත් තම දාන දෙන එක පොඩ්ඩක් වැඩි කරගෙන. වෙනනම් වෙනසක් නැහැ. වෙනද මලගියට දීපු දාන දෙනවා දැන් ඕනනම් උපන් දිනටත් දානයක් දෙන්න ගන්න. ලොකු වෙනසක් අපේ ජීවිතේ නැහැ පින්නතුනි. නමුත් මේ හැම වචනයකම පින්නතුනි බර වැඩි. ඒක හොඳටම පැහැදිලිව පේනවා පින්නතුනි. අබෞද්ධයට බණ කියන ගියාම හරිම ලේසි. එක පොඩි දෙයක් කිව්වොත් එක වචනය අල්ලගෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලලා සූත්‍ර අහලා සූත්‍රේ නම විතරයි කියන්නේ. ඔක්කොම පරිවර්තන හොයාගෙන ඕඩියෝ හොයාගෙන ඔක්කොම අධ්‍යයන කරන මේ කට්ටිය. මෙන්න මේ සූත්‍රේ මෙන්න මේ වගේ වටිනා කාරණයක් තියෙයි කියලා සූත්‍රේ පොඩි කාරණයක් විතරයි කියනවා. පසුගිය කාලේ මම මාස කිහිපයක් යුරෝපේ වැඩසටහන් කිහිපයකට ගියා. ඒ අය දැන් පුරුදු වෙන මම කියන සිංහල බණක් අහනවා. ඒ අය සිංහල වචනයක්වත් නැහැ. ඒ අය බණ කියද්දි පාලි වචන මම මැදදී කියනවා. ඒගොල්ලන් පාලි ටිකක් දන්නවා. ඒ පාලි වචන වලින් තේරුම් ගන්න පුළුවන් මේ බණට මේකයි කියන්නේ කියලා ඒක තේරුම් ගන්න බණ අහනවා. ඔබ පුදුමයි මෙහෙම කිව්වහම. ඒකමාර එක දිගට මනහන වර පාලි වචන ටික එකට එකතු කරලා යාලා හිතා ගන්නවා මෙන්න මේක තමයි මේකෙන් කියන්නේ කියලා. ඒ තරම් පින්නතිනද දහමට උනන්දු වෙලා ඉන්න කාලයක් මේක. ඒ තියෙන ආටිකල්ස් ඔක්කොම එකතු කරලා ඉංග්‍රීසි වලින් තියෙන මේ ඒගොල්ලන්ගේ භාෂාවට පරිවර්තනය කළා. අනිත් අර බෙදා හරිනවා පින්නතුනි. ඉතින් එවැනි ලෝකයක අපි මේ ඉන්නේ නිසා අද අපිට කාර්යභාරයන් දෙකක් තියෙන එකක් ධර්මයේ දන්නේ නැති අයට ධර්මයේ කියා දීම සහ උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් බවට පත් කරගන්න. ඉතින් ඔබ අප හිතන ඔබම සත්පුරුෂ පිරිසක් දහමට කැමති පිරිසක් ඒ නිසා තමයි ඔබ මේ අවිල්ල ඉන්නේ. ඒ උනන්දුව කියන තුනේ වඩා දියුණු කරගන්න මේක. අපට මේ ලැබෙච්ච අවස්ථාව දීර්ඝ කාලයක් මේක තියෙන්නේ නැහැ. කොයි මොහොතේ මේක නැති වේද දන්නේ නැහැ. කොයි මොහොතේ ලෙඩවලෙක් තැන්නේ දන්නේ නැහැ. අපි ලෙඩ නොවුනත් අප ඉතාම ආදරය කරන කෙනා ලැබුණොතින් අපිට මේ මුකුත් කරගන්න බෑ කිනතුනි. අපට වෙනුවෙන් සම්පූර්ණම ජීවිතය කාලයක් අප කැප කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි හැකි ඉක්මනින්ම අපි මෙතනට එන්නට ඕනේ. මේ නිරෝගීකම හැමදාම නෑ කිනතුනි. මේ ධනය හැමදාම අපට නෑ. මේ පහසුකම් ටික හැමදාම අපට නෑ. මේ ජීවිතය හැමදාම අපට නෑ. මේ ඉක්මනින්ම නැති වෙන දේවල්. ඒක ඉතාම මරමින් තේරුම් ගන්න පින්නතුනි. අන්තිම මොහොතේ කෑ ගහන්න යන්න එපා, දුක් වෙන්න එපා, මේ ලැබිච්ච මොහොතේ උපරීම ප්‍රයෝජන ගන්න බලන්න. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. අද අප විශේෂයෙන් කතා කළේ ඒකාන්තයෙන් පංචශීලය පාදක කරගත්තු සතරඟතියෙන් මිදීමත්, අනිත් අතින් මෛත්‍රිය භාවනා පාදක කරගත්තු සතර බ්‍රහ්ම විහරණ දිනු කිරීමත්, සතිපට්ඨානය පාදක කරගෙන සමත් විදර්ශනා දෙක දිනු කරගෙන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ දැකලා අනිමිත්ත ශුන්‍යත අපඤ්ඤිත කියන සමාධි වලට පත්වීමේ මාර්ගය මේ සාකච්ඡා කළේ. අනිමිත්ත කියන්නේ මේ යථාර්ථය දකිනකොට ලෝකේ කිසිම තැනක හිත නොපිහිටන විදියට හිතේ මුදවා ගන්න එක ප්‍රඥාවයි. ශුන්‍යත කියලා කියන්නේ මේ අප අත්විඳින ලෝකයේහි ඇතිවීම හා නැතිවීම දකිනකොට එය ශූන්‍ය වශයෙන්, හරයක් නැති දෙයක් වශයෙන් දකින එක. අපඤ්ඤිත කියලා කියන්නේ කිසිම දෙයක් සාර වශයෙන් නොගන්නා ස්වභාවය. මේ මුළු ලෝකයේම මරිචූපමා සංඥා, සංඥාව හරියට මිරිගුවක් වගේ කියලා කියනවා. අපි මේ හිතාගන්න මේ ලෝකයේ මේ සංඥාම, මේ පර්සෙප්ෂන් එක අද අපට බේස් වෙලා තියෙන අවිද්‍යාවත් එක්ක. ඒ අවිද්‍යාවෙන් ඉග්නොරන්ස් එකෙන් බේස් වෙච්ච පර්සෙප්ෂන් එක ප්‍රඥාවෙන් දියුණු වෙලා කුසල සංඥාවක් බවට, දස සංඥා, අනිච්ච සංඥා, අනත් සංඥා ආදී මේ යහපත් සංඥාවක් හෝ සම් පර්සෙප්ෂන් එකට එන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් මේ ධම්ම ගැනට අපි උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරමු. ඉතින් අද අහපු ධර්ම දේශනාවෙන් ඔබට ධම්ම ගැටළු එහෙම තියෙනම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙන්න. ධම්ම ගැටළු එහෙම තියෙනවද? ධර්මයේ පිළිබඳව මේ අද කියපු කාරණා වලින් හෝ නැත්නම් ඔබේ ජීවිතයට ධර්මය පුහුණු කිරීමේදී කිසියම් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ගැඹුරුයි තද කියපුවා. නෑනේ අර සරලව කිව්වනේ නේ. ඔය තේරුම් ගන්න පුළුවන් නේ. නැත්නම් අය පස්සේ උනත් අහන්න පුළුවන් ඔබට. ඉතින් අපේ ජීවිතයට වටිනාකම ලබා දෙන ක්‍රමය තමයි මේ කිව්වේ. අපි වටිනාමය විදියට ජීවිතෙන් සමු ගන්නට ඕන. නොවටිනාය විදියට ජීවිතෙන් සමු ගන්න එපා. අපේ ජීවිතයට වටිනාකම ලැබෙන්නේ අපේ හිත දියුණු කිරීමෙන්, එකාතිකෙන් මෛත්‍රිය දියුණු කිරීමෙන්, අනිත් අතින් ප්‍රඥාව දියුණු කිරීමෙන්. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින පිනතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් සාකෘත වේදිත්තේ දුර බැහැරිඳලා ඔබේ කාලය ශ්‍රමය කැප කරලා මිල මුදල් වියපෑදම් කරලා මේ ස්ථානයට ආවේ අප විශේෂයෙන්ම මේ බුරුම ජාතිකයන්ට ඇතිවෙච්ච මේ වෙසනකාරී අවස්ථාවේදී යට උදව් කරන්නට. ඒ නිසා ඔබට ඇතිවෙච්ච උදුරක් ඔබේ රටට ඇතිවෙච්ච දෙයක් විදිහට ඔබ සලකන්න. අපි දන්නවා අපේ රටට සුනාමිය ආපු වෙලාවේ මුළු ලෝකෙම උදව් කළා. ඒ නිසා තමයි ඒව අපට ගොඩ ගන්න පුළුවන් වුණේ. ගෙවල් දහස් ගණක් හැදුවා මිනිස්සු ඇවිල්ලා. වෛද්‍යවරු ආවා, පහසුකම් දුන්නා, බඩු බෙදුවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම උදව් කළා. ඉතින් ඒක තමයි මානව දෑම කියලා කියන්නේ. ඒක බෞද්ධයෝ විතරක් නෙමෙයි අබෞද්ධයෝත් ඇවිල්ලා උදව් කරා අපට. ඒ නිසා අපිත් ලෝකයේ කෙනෙකුට අනතුරක් වෙච්ච වෙලාවේ අපිත් පුළුවන් උපරිමයෙන් උදව්වක් කරන්නට ඕන. විශේෂයෙන්ම ගුරුම ජාතිකයන්ට අපි මේ දේ කරන්නට ඕන. අපේ ශ්‍රී ලංකාවේ බුදුදහම ස්ථාපිත කරන්නටත්, ලංකාවේ වික්ෂුම් මහන්සියලට සුවිශේෂ උදව් කරපු රටක් තමයි බුරුමය කියලා කියන්නේ, මියන්මාරය කියලා කියන්නේ. ඒ නිසා ලංකාවේ බුද්ධ ශාසනය යම්සි දියුණුවක් පවතිනවා නම්, ලංකාවේ වික්ෂුම් මහන්සියලාගේ යම්සි සාර්ථකත්වයක් තියෙනවා නම්, ඒකට උදව් කරපු ප්‍රධානතම රට තමයි බුරුමය නැත්නම් මියන්මාරය කියලා කියන්නේ. ඔබ දන්නවා අපේ සමහර ස්වාමින් වහන්සේට අග්ගමහා පණ්ඩිත කියලා කියනවනේ. ඒ උපාධිය කොහෙන්ද හම්බෙන්නේ? ඒ උපාධිය බුරුමෙන් තමයි පිරිනමන්නේ. ලංකාවේ ඉන්න විද්වත් හාමුදුරන්ට බුරුම රජයේ බුරුම සංඝ කවුන්සලයෙන් දෙන ප්‍රධානතම උපාධියක් ඒක. ඉහළම උපාධියක්. ඒ උපාධිය දෙන්නේ බුරුමෙන්. මුලින්ම බහල ඇති පොල්ලත්තේ බුද්දත්ත කියන හාමුදුරුවෝ, ඒ වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, බේරුවෙල සිරිනිවාස හාමුදුරුවෝ, මේ ආදී මුල්ම හාමුදුරුවෝ 50 ගණන්වල මුලින්ම උපාධිය හම්බුනේ හාමුදුරුන්ට. ඉතින් වර්තමානයේත් එහෙම ලැබිච්ච හාමුදුරුවා ඉන්න මේ උපාධිය පටන් ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයේ දියුණුවට සුවිශාලම උපකාරයක් කරන පිරිසක් රටක් තමයි බුරුම රට කියලා කියන්නේ. අදටත් ලංකාවේ බොහෝ හාමුදුරුවෝ බුරුමෙ ගිහිල්ලා ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකාවේ හිටපු රේරුකාණේ මහානායක හාමුදුරු බුරුමේ ගෙනගෙන ඇවිල්ලා තමයි අර පොත්පත් රාශියක් රචනා කරේ. ඔබ කියවන පොත්පත් රාශියක් බෞද්ධයාගේ අත්පොත, අභිධර්ම මූලික කරුණු, අභිධර්ම මාර්ගය, මේ ආදී පොත් රාශියක් උන්වහන්සේ ලිවි බුරුමෙන් ගෙනගෙන ඇවිල්ලා. ඉතින් අපට හුඟක් උදව් කරපු රටක්. ඔබට පුළුවන් උපරිමයෙන් මේ වෙලාව උදව් කරන්න. ඒක ඔබට පින්කමක් විතරක් නෙවෙයි, ඒක ප්‍රත්‍යුපකාරයකුත්, කලගුණ සැලකීමකුත් වෙනවා අපි ඇයට මේ වෙලාව කරන. ඉතින් අපි දන්නවා මේ ස්ථාන අරගෙන අපි මේ වගේ පින්කම් කරන්නේ තියගේ උපකාරය නිසා. ඉතින් එයාට ඔබට පස්සේ අවස්ථාවේදී අපි ඇයට දන්න දන්නයට කියලා උදව් කරන අපි බලමු. ඉතින් ඒ සඳහාත් ඔබට අපි ආශිර්වාද කරමින් මේ රැස් කරගත් සියලු කුසල්වල බලයෙන් ඒ මානතුරෙන් මිය ගිය හැම දෙනාම මේ පින දැක සුවපත්ව සුගතිගාමීව සසරදී මේ වගේ අනතුරකට පත් නොවි සසර ගමන සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපේ මිය ගිය හැම දෙනාටම ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල් සම්මා දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් රැක දෙත්වා. විශේෂයෙන් මේ පින්කමට පැමිණි මේ පින්වත් දරුවන් හැම දෙනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකෙට වැඩ ඇති පින්වන්ත නිරෝගී දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම ඒ බුරුම රටේ අනතුරුවට පත්වෙන අය හැම දෙනාම සුවපත් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ලෝකයට ඇතිවන මෙවැනි උපද්‍රව වලින් හැකිතාක් ලෝක සත්‍යයන් බේරා ගන්නට දෙවියන්ට කල හැකි උපකාරය හැල්ම බැල්ම රැකවරණය සලසා දෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතා ච අම් හේහි සම්බතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම් හේහි සම්බතං පුඤ්ඤ සම්පද සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම් හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පින්තුන ඔබ හැම දෙයක්ම සතුටට පත්වන්න. ඊටාම් සත්පුරුෂ සැදහවත් පින්තුන් ඔබ මේ අද පින්කමක් විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් කරන්න පුළුවන් ඉහළම යුතුකමක් පින්කමක් මේ කරපු වෙලාව. එනිසා බුරුම රට ඒ රටේ මෑත කාලේ ඇතිවෙච්ච පසුගිය දශක ගානක් තිස්සේ දිහා බලන ඉතිහාසයේ පුරා ඇතිවෙච්ච ඉතාම සංවේදීදායක ප්‍රබලම අනතුර වෙසෙනට පත්වෙච්ච මොහොත. ඉතින් ඒ මොහොත තුල ඔබ මේ ඒකාත්මීය වෙලා ඔබට භෞතික වශයෙන් මිල මුදල් වශයෙන් මෙන්ම ඔබේ හිතින් ඔබට දක්වන්න පුළුවන් උපකාරය, මානසික උපකාරය ඔබ මේ දක්වන වෙලාව හැම දිනකම සත්පුරුසය ඔබ ඉපදිත මාතෘ භූමිය ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන්න යුතුකමක් විදිහට ඔබ මේක සලකන්න. ඒක සලකලා අපි උපරිම වශයෙන් එයට මේ උපකාරය කරලා යසෝපත් කරලන්ට උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ආශිර්වාද කරමින් මේ රැස් කරගත් උතුම් පිණි ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය අප හැම දෙනාගේම මෙලොව ජීවිත සුවපත් වනටත් සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ තිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන බියනති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.